හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හොඳයි, ඉතාමත්ම ගෞරවයෙන් දවසෙත් පිළිගන්නවා. සමනල සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සම්මා සම්බුද්ධ සරණයි. අපතාම ගෞරවයෙන් අතිශයින් කෘතඥතා පූර්වක ඒ සිද්ධාර්ථයන් වහන්සේට, ගෞතමයන් වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට, අපේ ශාස්ත්‍රූන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු. මහා භාග්‍යයකට ඒ නම හෙන පකවන්නට මේ පෘථිවිය හරහා ඇවිද යන්නේ නිසා. බෞද්ධයන් නොවී, සිංහලයන් නොවී, ස්ත්‍රීන් නොවී, පුරුෂයන් නොවී, භික්ෂුන් නොවී, භික්ෂුණීන් නොවී, මේ කියන කරුණ ටික අපි හොයලා බලමු. මෙච්චරයි හොඳම දේ. ඒ අනුසය පිළිබඳ අපි අහලා තියෙනවා. අංශය ගෙනගෙන තියෙනවා. විභාගවලට ලකුණු 100ක් ගන්නට ලියලා තියෙනවා. පසුගිය සත්‍යාර භික්ෂුන් වහන්සේ නමක් ඉතාම අගේට විස්තර කරා ඒ දේශනාවලට හොංකන් දෙන්න. ඒ ඉතාම හොඳයි. එතෙන්දි මට මතක හැටියට ඒ භික්ෂුන් වහන්සේ හොඳ ඩෙෆිනිෂන් එක නිරුක්තියක් එකට කිව්ව මතකයි. මට මතක හැටියට සමහර වෙන භික්ෂුවක් කිව්වත් දන්නේ නැහැ. අනුසී කියන්නේ ශක්තිමත් බවට පත් වුණු මනෝමූලික අකුසලයන් කියලා. ඒක හොඳයි දැනට ඉගෙන ගන්න. කාමගත මනෝමූලික අකුසලයන්. ඒකේම අදහස තියාගෙන අප මේ ධර්ම සාකච්ඡාවේදී මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කල්යාණ මිත්‍රයන් කියලා අපි රූපයන්ද හැදුවේ ඊට වඩා වෙනස් තියක්. අනුසේ සූත්‍රයේ ඒ අංගුත්තනිකායි ඒ සත්තුනි කත්තුනි පාදිතිය අනුසේ වගේ දේන් සූත්‍රය. එතකොට ඒ අපි එක ඉගෙන ගත්ත අනුසේ හතක් එක දන්නවනේ අපි. කාම රාග අනුසේ කියනකොටම දන්න මොකද්ද කියලා. පටිඝ අනුසේ, දිට්ඨි අනුසේ, විචිකිච්ඡා අනුසේ. අනුසේ කියනකොට දැනගන්න ඕනේ මේක පාත්‍ය නසරියක පොහොර බිමක් ඇටිට තියෙන තැන. විචිකිච්ඡාංශය, මාන අංශය, භවරාග අංශය, අවිජ්ජා අංශය. ඒතකොට වැඩිපුර අපිට තේරුම් ගන්න පුළුවන් හතරක් තියෙනවා. කාමරාග අංශයයි, පටිඝානසයයි, මාන අංශය, භවරාග අංශය. අවිජ්ජා අංශය නිසා තමයි තියෙන්නේ. දැන් අපිට බෞද්ධ උණු තියෙන නිසා මේ කතා කරන ඇත්තටත් කතාහන අයටත් ඔක්කොටම තියෙන බෞද්ධ උණු කියන්නේ බෞද්ධ පරිසරයකින් හදලා දුන්න උණු බෞද්ධ සංස්කෘතිය. ඒ අර පුංචි දූපතක මේ ශාලමේ පෘථුවිය තියෙන මේ අහසේ පාවෙන එක එක පෘථුවියක් මේකේ චූටි එකක් තියෙද්දී ඉතින් මොහොත තියෙනවා, ගස් තියෙනවා, ඒක දූපත් තියෙන, ඒක දූපතක ඉන්න කච්චේකට අපිට හම්බුණා මේ ලෝකේ හරායුතකේ සතාගිතයන් වහන්සේගේ ධර්මය අහන්න. අපිට දැන් හැදලා තියෙන බෞද්ධ උරුවට තියෙන විදියක් තියෙනවා, ඒක මතක තියාගන්න. ඒක එහෙම මෙහෙම තියාගන්න. අපි ඒ අදහස අනුව ටිකක් වෙලා බලමු. තේරුම් ගන්න ඉතරයි හැබැයි. මේ කොල්ලුවට ගන්න එපා. මේකෙන් පස්සේ සම්පූර්ණයෙන් අයින් වෙන්න. අපි මෙහෙම හිතමු. එහෙම අර කියපු විදිය උදේ හින්දා දැන් අප දන්නවා සද්ධාවෙන් පිළිගන්නවා සතහාගතයන් වහන්සේගේ ධර්මයේ අනුව. ඒ වගේම කල්පනා කරන්න පුළුවන් මන්තිතර ප්‍රතිභාන්විත සහිත මූලයක් තියෙන නිසා අපි හිතමු දැන් මේ වර්ෂ බුද්ධ වර්ෂ ගත්තොත් 2500 ගාන කියලා නැත්නම් ඒ අපි තේරුමට කියන නැත්නම් මේ පෘථිවියේ කල්ප කෝටි ගණක් මේක තිබිටිවි වෙනවා. તો දැන් ගත්ත මේ සත්‍යජී ශරීරයේ අවුරුදු 50කට 60කට 70කට එහාදී පහළ වුණා අපි දන්නා නමින් නොදන්නා ශ්‍රියපුෂක් පුරුෂයෙකු දව කළ මේක ආවා. මේක එන්න කලින් සත්ත්වභාවය ඒ තුලම තියෙන හේතුඵල නිසා නිර්මාණය වෙලා තවත් කොහේ හරි තියෙන්න ඇති. ඒතර කොහොමද තියෙනවද? ස්ත්‍රී ශරීර වල වගේ තිබුණා දැන් පුරුෂ ශරීරෙට අපි දැන්ට හිතාර. මේක අනුමාන ඥානයක් විතරයි. හොඳද? අපිට හරි කොම්ෆර්ටබල් එහෙම කියනකොට අපි සංස්කෘතික උළු හදලා තියෙන පැත්ත නිසා. අපි මේ ධර්ම සාකච්ඡා කරන පැත්තකට මෙය සද්ධා බුද්ධ සම්පන්න හින්දා. එතකොට මේ අපි හිතමු දැන් මේකත් ඔළුවෙන්නේ කැලෙන්ඩරේ හදාගන්න නැත්නම් මේක පුත් නැහැ. තොට සව ශරීරේ අපි ගන්න උඩ 2000 වසර. නැත්නම් පන්ස් ඔය බුද්ධ ගෝසාන් වහන්සේ කාලේ නැත්නම් ධර්මසූපලයි කාලේ. දකානිස් කරා කාලේ. තනාගාර්ජුන කනත බෝධි ධර්ම කාලේ අපි චීනයේ හිටියා. බෝධි ධර්ම හඳු වෙන කාලේ ඔය අපි බුද්ධ ගෝසාන් වගේම දකුණුජයම චීනයේ තිබිය බෝධි ධර්ම හාම්. උන්වහන්සේ කාලේ මේ කතා කරන එක්කනාගේ දැන් කිව්වහම ආත්ම දෘෂ්ටික ආත්මවාගේ දෙකට ගිහිල්ලා ඉවර මේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්නලු ටික ඔක්කොමත්. එතකොට කොහොම හරි අපි හිතමු චීනයේ දචීනයේ කියලා අපි දන්නානේ අර තවුඩා පැත්තේ තියෙන තාරාටක් ඒකේ හිටියා මේ පාලි දන්නේ නැහැ සිංහල දන්නේ නැහැ ඉංග්‍රීසි දන්නේ නැහැ අවුරුදු මෙන්ඩරින් හර මොනවද කතා කර කර ඉඳ ඇති ඔක්කොමලා කෙල්ලුලා පොල්ලුලා තිහිටි ඒතකොට ඒ ෆ්‍රන්ස් ඒ කියන්නේ ෆිස්ටෙන්ට පස්සේ සේවාසී එතකොට වූ ඒ අධිරාජ්‍යයේ ඉන්න කාලේ අපිට ඉහිටියා ලස්සන කුඩ හදාගෙන දෙගිටස කිමෝනා වගේ ඇඳගෙන තරන් ඇඳගෙන රජයේ කුණ්ඩේ රවුලේ නැත පොඩි රවුල් කැල්ල කුට්ටියාගෙන තිහිටිය ශාරීරී ලැබුපු ශාරීරී මේ කියන ඒ කාලේ තොන්න අපි මේ බුද්ධ ධර්මහාමුදුරුවෝ වූ අධිරාජ්‍ය ඉන්න කාලේ අපි එතකොට ඔන්න කොල්ලු වල හිටියද ශ්‍රී ලංකාවේ කුකුළු මාරලා කාටද ඒ රටේ කොයි කට කරන්නේ ඉඳ මම කියන්නේ එතකොට සර්පු මාරලා කාටද ඊට පස්සේ කෙල්ලි කොල්ලෙක් කියලා හිටනම් පෙම්බඳින්ට රාගාත්මක විවාහ ජීවිත ගත කරන්න ඊට පස්සේ ලිංගික සංතරණය කරන දරුවෝ හැදුවා කේන්ති ගත්තා මට ඩිංගක් ආසි වැඩිලා තිබුණොත් ලොක්ෙක් වෙන මට වැඩිපුර කත් ඉගෙන ගන්න පුළුවන් නම් මට පුළුවන් නම් නක්ෂත්‍රය මට පුළුවන් නම් කඩු සිරිකල මට පුළුවන් නම් කුංසු කරාටේ මං ඉතින් ලොක්ෙක් අනිත් එක්ක වඩා කියලා පස්වෙනි සතවස්සේ මේ සත්‍යය ජීුන්නේ නැහැ මේ විදිහට කොල්ලෙක් හරි කෙල්ලෙක් කියලා හිතන එමේ හිතු කෙල්ලෙක් කියලා හිතන නිති ගාවට දරුවෝ හැදුවා දරුවන්ට ඒ කාලේ තිබිච්ච ශාරීරික තිබිච්ච පියුරුවෙන් කිරිපේකෝ විදිහට කරා ඔන්න ඊට පස්සේ ඔක්කොම ලොක කරා. ඔන්න ඊට පස්සේ ඒ ශරීරයේ ඊනි කාලේ ගත්ත ශරීරෙට දැනක් වෙන ගොඩක් ආවා. මේ කාලේ රජී මෙඩිකල් ෆැසිලිටීස් නෑ මේ බෙහෙත් එක්ක නමුත් ඒ කාලේ තියෙන ඒ තියෙන ක්‍රමයට තියෙන. ඉතින් ගස් මුල් වලින් බෙහෙත් අරගෙන කොහොමද ඒ ශරීරයේ තියෙන්න බෑ. හුස්ම නතර වෙලා ඒ පේන හඳුන නතර වෙලා ඒ කාලේ තිබිච්ච මුලේ මැරෙයි. ඒ ඔක්කොම ගර්භාෂාන් ලිංගී ක්‍රියන් මොලේ පෙනහලු වකුගල ඔක්කොම කුණු වල මැරලගිය පුච්චල දැම්මන පිටව නැත්තම් පොළු මුදකට වෙරලා ගන්තයක වෙල මැරනම් මාළු කාලා නැති ඉන්න ඊට පස්සේ එයා දැන් පන් පස්සෙනි සතවාසේ ඊට පස්සේ එයා ඔන්න මැරන මැරලකින් පින්කල් තිබුණ වෙන ඔය අලි තව තැනක ජාන්තතු ගුඩා කායක තියෙන තැනකට ගියාද නැද්ද දන්න ආපු බල්ලෙක් සිංහෙක් එතකොට සිංහ දත් තිබුණේ එතකොට මුව මරාගෙන කෑවා හරක් මරාගෙන කෑවා සීතුලා මරාගෙන කෑවා සිංහ දෙනක් එක්ක නම් සිංහ දෙනක් කියලා හිටියා නම් සිංහ පැටවල ලැබුවා ලිංගික සම්තරණ ලැබුවා අපි හිතුව සිංහ රින්න පැටව අරගෙන ඉංග්‍රීසියා කෙනෙක් කියලා සිංහාචි කෙනෙක් කියලා ආඥා. ඊට පස්සේ ඌරෙක් කියලා මොනවාද පාප කර්මයක් නිසා ඌරෙක් හිටුණා පිටිපෝ ඒ මේ සංස්කෘතිය අනුව මේ සද්ධා පුත්‍ර සම්පන්න නිසා මේක තේරුම් ගන්න කියලා. එතකොට ඌරෙක් කියන කාල පුළුවන් තරම් පුන්නක උකාන්තේ මඩ කාන්තේ ජරා උකාන්තේ කාලා මහත්තල මහත්තල මහත්තල ඒ කාලේ ප්‍රජනනය කරාන්තේ තී කාලෙත් තිතින් ඇහිත්‍ය පරිපර කම්මලි ඔන්න වගේ දවස් ආයෙත් ඔන්න මිනිස්සුන් ඉන්දියාවේ හරි කොහේ හරි පුදුනා ඒකට හොඳට ඉගෙන ගත්තා ආයතර පාඩන පුරුදු වෙනවා ඉගෙනගෙන ඔන්න ආයි ඉගෙන ගත්තා නැස්සත් ඉගෙන ගත්තා ත්‍රිවේදී ඉගෙන ගත්තා බුද්ධාගම තිබුණා නම් ඒකත් ඉගෙන ගත්තා මහාන් ධර්මයන් ඒකත් ඉගෙන ගත්තා නාගාර්ජුන ලකාලේ ඉගෙන ගත්තම තවත් තර්ක ශාස්ත්‍ර වගේ දේවල් ලබන්න ඇති අතිශ වගේ ඇතු එකම් වුණා නම් තවත් ගුණ ධර්ම පුරාගෙන ඉන්න ඇති සිල්වත් වෙන්න ඇති එතකොට ඒ කාලෙත් පැවිද්දෙක් හෝ පැවිදි භික්ෂුණියක් අද නොවී හිටියා නම් ඒ කාලෙත් මිනිස් පැටව ලබන්න ඇති අම්මා කෙනෙක් හිටියා නම් තාත්තා කෙනෙක් හිටියන් කොහොමද ඒ විදිහට ඔය බත් කන්න ඇති ආප කන්න ඇති මේ ඉට්ලි කන්න ඇති බුලියන් කන්න ඇති චිකන් කන්න ඇති ඔය ඉතින් ඔය කර කර හිටියේ පැපල් කාලා මිලි කාලා එක එක විදිහට හිටියා. ඊට පස්සේ කාලෙක වුණ අරාබි පිළිලා තායිත් කෝට් ලස්සන්ට ස්තෝත්‍ර කියන්නයි පුරාණ කියන්නයි ඊට පස්සේ මස් මාළු කන්නයි විදිර පුරුන් පුරුදුර හිටියා. ඉතින් එතකොට එවි ආයි දරුල ඔන්න විදියට එක එක ඉතින් තර්ක විතර්ක කරන්න පුළුවන් මේ ආත්ම හොඳයි අරක් නරකයි කියලා හිටියා. ඔන්න දැන් ඒ කොමක ওই කාල සීමා ඒ බෝධිධර්ම මේකෙන් පටන් ගත්ත කලින් දන්නවනේ මේක අනමතක් ගොයම් වික්‍ර සංසාරම්. දැන් එතකොට ඔලු කීය ඇතිලිය හරක් වුණා. තිබුණ සිංහවුවා, තිබුණ ගුරුවුවා, තිබුණ චීන ගෑනුවුවා, තිබුණ මිනිසුවුවා, තිබුණ ඊට පස්සේ ඉන්දියන්වුවා, තිබුණ ඊට පස්සේ දැන් අරාබිවුවා, තිබුණ ඔන්න දැන් එතකොට දැන් ඔය පුංචි දූපතේ එළ බස කතා කරන හැටියට ආයේ නෞකරකින් මේ පල්ලයට ඇවිල්ලා ඔන්න ආයතේක කපල ගන්නද නැත්නම් සහජාති විදිහට බිහි වෙන්න ඇති ස්මිතාල කරගෙන ආය දැන් ඉන්නවා. ඒ ඊට පස්සේ අම්මලා කිරි දුන්නා ඩාක්ටර් මාල් කරා ඒක ඩාක්ටර් නැන්නේ දැන් ඒ කාලේ සිටියා නම් ලේනන්නේ වම යාත් පාචි කරලා කොමල් හොදලා මේක ලොකු කරලා ඉස්කෝලේ යවලා උගන්නලා අදහම් පාසල් යවලා කිරිබත් කරලා කැවුම් කවලා තියෙනවා කෝලු කුප්පු කවලා කුකුළු කකුල් කවලා කොහොමද කිරි පොවල හරක් පැටවුන්ට දෙච්ච කිරි ටික අරන් අපිට පොවල කොහොම ලොකු මහත් කරලා ඉතින් ඉගන් ඉගන් ඔන්න දැන් එතකොට වෙනම ශරීරයක් තියෙනවා. දැන් අර පස්වෙනි ශතවර්ෂයේ තිබිච්ච එක නේ මෙහෙරලා ගිහලා චීන සාදේ රියෙන් දින සාරීට මොකක් නේද දැන් එතකොට දැන් තියෙනවා ශ්‍රී ලංකා බෞද්ධ සාරී ඉස්ත්‍රි සාරී පුරුෂ සාරී. එතකොට දැන් බැලුවාම මනුෂ්‍ය ශරීරයක් ලැබුවොත් ඒ ශරීරයට අනිවාර්යෙන් තියෙන ශෛලයන් තියෙනවා. අපි දන්නවා හෝමෝනයන් තියෙනවා, උත්තේජකයන් තියෙනවා. ඒවා ශරීර රූපෙන් පොත් සාමාන්‍යයෙන් මතුවෙන જાති තිබුණා නම් කාම රාගය පහළ වෙනවා. ඒක ප්‍රජනන උදෙසා තියෙන දෙයක්. එතකොට දැන් මේ දැන් අනුසය මොනවද තියෙන්නේ? කාම රාග අනුසය, පටිඝා අනුසය, දික්ඛි අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය, භව රාග අනුසය, අවිජ්ජා අනුසය. අවිජ්ජා මේ විචිකිච්ඡා නම් එහෙමම ඒව තියෙනවා. දික්ඛි අනුසය අන්තිම බලමු අපි දැන් භව රාග අනුසය. ඊට ඕනේනේ දැන් කෙනෙක් තාම දැන් මට හොඳ බෞද්ධ කෙනෙක් සිංහල බෞද්ධ කෙනෙක් මුස්ලිම් ආයතන වැඩි හොඳයි ක්‍රිස්තියානියට වැඩි හොඳයි අනිත් බෞද්ධයන්ට වැඩිය හොඳයි මම ධර්ම දන්නවා පාලි දන්නවා අලි වැඩි දැන් ධර්ම සාකච්ඡා කරන ලෝකෙට ධර්ම ප්‍රචාර කරනවා ඉතල දැන් අමුතුම කම්පියුටර් බෝඩ් පත්තල හරහා ඇපල් එකක් වගේ දැන් බුද්දිස් ඇපල් කම්පියුටරයක් කොහොමද දැන් තියෙන්නේ? දැන් එතකොට මේ ඇපල් කම්පියුටර වගේ දෙන බුද්දිස් ඇපල් කම්පියුටර දින මොළු මොළු බහා ඔළුව පාවිච්චි කරන්න යන ඕන භවරාගය නිසායි. සමයිද්දු ඉස්සරහිතේ නිකම්ම නිකන් කියන කෙනෙක් තැන් යමනේ උත් බෞද්ධ සීල්වත් ගුණවත් වාචාල නැති පන්සිල් රකින්න පරිසම්පාදේ දාන්න සද්ධා විදේ සත් සමාධි ප්‍රඥා තියුණු හොඳම ඒවා කෙලස් ගැයලවත් නැහැ කියලා හිතාගෙන දැන් නමුත් ඔය තිබුණාට මොකද දැන් අර දැන් අපි මේ කතන්දරය ගැන තේරුම් ගන්න හොඳද? මේ වචන වල කිසිදු හරයක් නැහැ. කිසිදු හරයක් නැහැ. අර බෝධිධර්ම කාලේ බුද්ධත් මහාමඳුරින් වහන්සේ මහා සත්තුසු මහා භාණි ක්ලේශ උත්තමයන් වහන්සේ තම ඒ කාලේ තෝට අපි ඒ අධිරාජයේ කාලේ කිහිටියේ ඒ කාලේ ඒ මනසට ඇති වෙච්ච කාමයන් තිබුණා නම් දැන් අතුර භවතණ්ණාවට ගන්නත් නමුත් මේ අත්තවාද උපාදානක තෙන්දෙපාම සක්කාදිට්ඨිකෙ තෙන්දෙපා නමුත් අල්ලගන්න තණ්හාවෙන් ඒ තිබිච්ච වින්දන රූප මතක මේ ඉමේජ් එක සංඥා සංකාර විඥාන ඔක්කොම අල්ලගන්න ඒ අල්ලගෙන එක අර සිංහයා වෙලා ඉන්නකොට ඊට පස්සේ ආට දෙන්නේ භාෂාවක් ඉන්නේ නැති නිසා තර්ක නැති නිසා යෝ මේවා එයාට දැන් දික්ටි විචිකිච්ඡානුස ඒවා නැහැ ඇති වෙයි. ඒ වගේ ඒවා නැහැ. කාම රාග, පටිග, මාන, භව රාග ඔය ටික තියෙනවා. විඥාන්නු තියෙනවා. ඔය ටිකෙන් ආර සිංහයා ඊට පස්සේ එයා ඒ ප්‍රජනනය කර කර හත්ති මර මර දක්කේම කාලා එමිතිය. ඊට පස්සේ ඌරගෙන ඉන්න කාලේ තේම. ඉතින් ඒ කාලේ බය වැඩි පුරුතින්ද. ඒ හැදෙන ශරීරයට අනුව අර පුරේ ජාතපත්ති ඉගෙන ගන්නත් ඒවා ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕන හැම එකක්ම. ඒ මේක තියෙන නිසා මේ ආයතන ලැබුණාම ඊට පස්සේ ඇති වෙන විඤ්ඤාණ කුඤ්ඤාණ සෝත් විඤ්ඤාණ කාය විඤ්ඤාණ ඝාන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ ඒවට කොට උදව් කරනවා වගේ මේක ඒ ගත්ත ශරීරෙ උදව් කරන ඊළඟට ওই විදිහට තමයි දැන් මේක ඒකට ගැන් ඇතුලේ තියෙනවා චාර්ජ් වෙච්ච බැටරි ගොඩක් ඒකයි මේ වෙලා තියෙන අහවල් තැන තියෙනවා කියලා යන්න එපා දැන් ඒක අතරින් බොම අපි මගේ මාතරින් දුන්නේ මේ චර්චන අත්මුක්කලාට මුචයුමක් විදිහට විතරයි සමි කියන්න ඇකලිය අමුතු දෙයක් හිතන්නට අවශ්‍ය නැහැ මේ පැදිකෙන් පස්සේ සම්පූර්ණ අමතකයි තමන් හොයනට පස්සේ දැන් එතකොට මහා කාශ්‍යප ඒ පිපිලි මානවක ඒ බද්දා කාපිලා දෙසිද්වත්ත තිබුණා සිද්වත් රාග තිබුණා. දැන් අකුලවක් එකෙන් පොඩ්ඩක් තිබුණෙම නැහැ. එයාට කාම සංඥාවක් වත්තේ. The pipeli bagiyata. එකෙන් මහා කාශ්‍යප වගේ මහා අරුම පුදුම උත්තමයන් වහන්සේ ඇත. ඉතින් අම්මා තාත්තා කියන සවිවාහ වුණා. මුත් එකක් රාගයේ පිළිබඳ සිටිල්ලක්වත් ආවේ. මේ මොකද එහෙම මතුවෙන්න හේතු වන්නේ ඊට වඩා ප්‍රතිභාපූර්ණක එක ගිහිල්ලා තියෙනවා ඊට වඩා වෙන්නේ ඉතින් දැන් වෙත් ගින ගන්නකොට ඒ හේතු ප්‍රතිසන්දිකයක ගින ගන්න ඒව ගැන දින්ගත් හිත අවධානය යොමු කරන්න ඒ පැත්තට අපි යන්නේ නැහැ මොකද දැනුම් හොයන්න නෙවෙයි මේ ධර්ම සාකච්ඡාවේ අපි උත්සාහ කරන්නේ නිසා ඒ නිසා තමයි දැන් ඔය පසුබිම ඔය විදිහටම සද්ධා බුද්ධ සම්පන්නව තියාගෙන අපි අන්තහැරියක් තැනකට වැදගත් දෙය මේකයි. අනුශය කියන එකට තේරුම් දෙන්න වාර්තාන් වලදී කියපු විදිහට අපිට අනුශය කියන්නේ ප්‍රශ්නවල දිගින් දිගට පවතිනවා. ඒ කියන්නේ යමක් මගෙන් අයින් වෙනද පවතින මගේ මනස. නැමියාවක් තියෙන, ලැබිකමක් තියෙන, පරිවීමක් තියෙන එක්තරා ක්‍රියාවලියකට එහෙම නම්මිතාවයක් තියෙනවා. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනත් අපි disposition කියලා කියන ගත්තා. ඒකේ චරිත ඊට අපි දන්නා ඉතිරි හොඳ දෙයක් inclination ඊට පස්සේ obsession වගේ වචන දෙක වඩා හොඳයි කියලා හිතේ. ඒ නිසා ඒ ගතිය තියෙනවා. ඒකට ඊළඟට කියන්න හැදුව වචනයක් තමයි අපි පුරුද්ද කියන වචනේ ටිකක් අයින් කරලා මකලතා ඉස් කරලා දාලා ඇඩික්ෂන් කියන්නේ ඇබ්බැහි වීමේ මූලාශ්‍රයන් තියෙන ඇබ්බැහි නිසා ශක්තිමත් වෙන අර විසුනාසි කියපු වචනේ අන්න හොඳයි මට දැන් හිතෙනවා. අර තාමගත කිව්වේ ඒකයි. තාම කියලා කියන්නේ ශක්තිමත් මනෝමූලික අකුසලයි. ඒකට උදව් කරන දේවල් තියෙනවා. ශරීර උදව් කරන එක. ඒක තියාගන්න. අර පසුගිය සතියේ කොහෙත් මෙත්තා කතා කරනකොට අර බෞද්ධ භික්ෂුන් වහන්සේ කිව්ව මතකද මෙත්තාව අපේ ඇඟිල්ලට දැනෙන්නේ නැහැ නේ. අනිකුත් ඒත් බණ අහන ඇති කියලා බෞද්ධ නිසා. මොලේ ඔළුවට දැනෙන්නේ නැහැ. ඒක නියපොත්තට දැනෙන්නේ නැහැ. දත් වලට දැනෙන්නේ නැහැ. මම ඔය පපුවේ කොයි හරි එකක් දෙනවා කියලා කතාවක් කියවනේ. ඒක හොඳ කතිය හොඳම දේවල් ඉගෙන ගන්න. මොකද මේ ශරීරය මේක ඔයත්තුන්ට යලිච්චන අවුරුද්දකට කලින් කියපු දේ මතක කරපු දේ මිත්‍රිකේත් පමණ බද්ද බ්‍රේක් දුවි නෝ කියන කායත් බලන් තේකින් ඇඩික්ෂන් එක ඉගෙන ගන්න පුළුවන්. පස්සේට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පස්සේ අපට ඇඩික්ෂන් හදලා දෙන්නේ නැහැ. මොකද මේක නාම රූප ගොන්නක් තියෙනවා. අර නාම රූප උනමිති දෙකක් පතමිති දෙකක් එකට තියලා ඒ අරක මේකට උදව් කරන මේකට ඒක උදව් කරනවා කියන්නේ නැන්නේවයි. ගැරුප්පු දෙකක් අරගෙන තියන්න බලන්න ඒක දැන් තේරුම් ගන්න පුළුවන් මදේ. ගැරුප්පු දෙකක් අරගෙන ලෙන්සක් කියලා නැත්තල් ඉස්සලා හින්ද මේසේ තියලා ඒ අරක නිසා මේක හිතගෙන ඉන්නවා. ඒ වගේ නාම රූප දෙක තියෙනවා. එතකොට දැන් අපි හදන්නේ නාම කොටස ඉගෙන ගන්න විතරයි. ඒකෙන් මෙතන වැරද්ද නෑ. නාම රූපතිය. ඒකෙන් තමයි මතකද අපි යන විඥානක්ටි තියෙනවා. විඥානක්ටි කියනකොට මේකෙන් තුර විඥාන පවතින්නේ එක්ක නාම එක් නැත්තම්. රූප වේදනා සංඥා සංකාර අල්ලගෙනම තමයි විඥානක්ටි කියක් කියන්නේ. තොරි මේ දෙකත් හදාගන්න. ඒ නිසා ඔය කාමරාග අපි තුන් ලිංගිකයන් තකටම දැනෙන එක දැන් බත් කන්නට අයිස්ක්‍රීම් කන්නට වඩා දැන් මේක විශ්ව ප්‍රජනනයේ සඳහාම දුන්න බලවේගින් ඒ හෝමන හෝමෝනත් එක්කම දීලා තියෙනවනේ. අර වගේ මහා පිප්පලි වගේ ඇත්තන්ට මේ බත් මේ බකුල හඳු වගේ නැත්තම් සංඥාවල්පත් තිබුණේ නැහැ. ඊවාසින් ආශ්චර්ය අද්භූත දේවල්. නමුත් අපට දන්නවනේ අවංකව පිළිගන්න අපට තියෙන මේ ප්‍රසන්න කාමයේ තිබුණා කියලා. ඒ තියෙන කොට නැත්තම් ද්වේෂය තියෙන කොට ওই දෙක තම තදටම දැන්නේ. කාමරා සප්පටික දෙක කඩටම දැනෙන. විචිකිච්ඡා දික්කෙන් කොටත් ඔළුව අවුල් වෙලා. ඔළුව අවුල් වෙන්නේ ඒක විචිකිච්ඡා දික්කෙන්. ඉතින් ඒක ඇත්තට දැනෙන්නේ නැහැ. සාමාන්‍ය ඕනම අන්ධ බාල පුතු දැනෙකට උහු දැනෙනවා කාමරාග පටික. කොහොමද දැනෙන්නේ? ඊට සමාන ඉන්ද්‍ර පද්ධතියක් මම දීලා තියෙනවා. ඒක උදව් කරන මොළයක්. එතකොට මේක ආව ගමන්ම නාම රූප දෙකම ක්‍රියාත්මක. ඒ ක්‍රියාත්මක වෙනකොට සතිය අඩු නිසා අර තුතන්නේ අර තවත් තාම ගත වෙන අපි කිව්වේ මැග්නට් පවර් එක මේක මැග්නට් ෆීල්ඩ් එක තව තවත් වැඩි වෙනවා. ඒක දැන් තියෙන එක. එතකොට දැන් ඒකට අත ගහන්න බැරි නිසා තමයි මේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මිත්‍රයන්ට අපි මතක් කෙලේ එක් මේ කතා කරන මොහොත ඇත්තකුණටත් එක්කම මධ්‍යමිකායේ තියෙන මදුපිණ්ඩික කියලා සූත්‍රයක් මහා කච්ඡානේ පූජනීය මනෝභාවනීය භික්ෂුන් වහන්සේ අර උදාහරණකි දේශනා කළා යතෝ නිදානම් භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සංදාතා මොනවා හරි හේතුවක් හින්දා මේ හීන ලෝකයක් කාම ලෝකයක් සහිතව මනෝ ලෝකයක සැරිසරන්ට පටන් ගත්තහම ඒ නාට්‍යයන් විසින් හිතේ මැවෙන නාටකයන් විසින් මාව වසාගෙන ඒ මාව පරද්දගෙන මාව යට කරගෙන යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒ ලැබෙන දේවල් ඒ හිතින් මවාගත්ත මනෝමය සිටිවිලි ගොන්න කාමරාග පටිඝහරි මානහරි ඕනම දෙයක් එත්තචේනත්ති අභිනන්දිතප්පං මෙතන නැතිනම් එහෙම ඔය ඇත්තන්ට දෙන්න කියන්නේ බුදුහාමේ ඒ ඔයත්තන් කිමෙ ම කතා කරන එක න අනිත් ඇට කියන කෙනෙ මේ වචෙන් පරිවර්තන කිරීමක් පමණයි න අභිනන්දිතප්ප නැත්නම් දිගින් දිගට අගේ කරලා කතා කරන්නට ඌමනාවක් නැත්තම් අගේ කරන්නේ නැත්තම් ඉහෙලින් කතා කරන්නේ නැත්තම් ඒ ගැන ඕනම දෙයක් අජෝසිතබ්බ ඒ පපංච සංඥා සංඛාව ඒදම් පපංච සංඥා සංඛාය කියන ගැන්නේ කියනවා දැන් කියනකොටම දන්න මොනවද කියලා හිතේ මැවෙන මනෝ මන්දිර රාගාත්මක හරි දුද්වේෂාත්මක හරි ඒක පියාගන්න කියලා හිතෙන්නේ නැත්නම් පස්සේ පාවිච්චි ඒ සේවන්තු රාගංශයන්න් මෙන්න මේකම තමයි රාගංශයන්ගේ කෙලවර. ඒතු රාගංශයන්න් බහුවචනෙන් තියෙන රාගංශයන්ගේ අර මැග්නට් ෆීල්ඩ් එකට නැත්තම් තවත් චාර්ජ් කරන්න අර බැටරි රාගංශයේ කාමරාගානුසය කියන එක මං චාර්ජ් කරා. ඒතකොට ඒකේ සැර බාල වෙනවා. චාර්ජ් අඩුනහම දැන් ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ නැත්තම් ලැප්ටොප් එක දැන් බැරි නැත්තම් එහෙම ඒක නතර වෙලා යන්නේ. කාර් එකේ බැටරි අඩුනොත් එහෙම කාර් ස්ටාර්ට් කරන්න බැරි වෙන්නේ. ඒවත් ස්විච් ඔෆ් කරන එකක් කරන්නේ අන්ප්ලග් කරනවා කාමරයක අර පපංච සංඥා සංකයනකොටම ඒක අන්ප්ලග් කරනවා එතකොට ඒ සේවන්තු ප්‍රතිග්‍රහණසේ ආනන් ඒක තමයි දැන් අපිට අත්දකින්න පුළුවන් ෆීල්ඩ් එක අර අනිත්‍යකාර බෝධිධර්ම මාහිමියන් වහන්සේ කාලේ ඒ චෛතීනේ හිත කතාව ඒ කාලේ ඇති වෙච්ච දේවල් ඊට පස්සේ සිංහෙක් වෙලා ඒ ඇති වෙච්ච දේවල් ඌරෙක් වෙලා ඊට පස්සේ ඉන්දියාවේ ත්‍රිවේද ප්‍රාප්ත මේ දාර්ශනික උළුවක් සහිත සාහිත්‍ය උළුවක් සහිත ඉතිහාස මැද පෙරදිග කොහේ ආරම්භ කළේ ඉතියේ ඊට පස්සේ දැන් හෙළදිමේ උන්ති කුළුපැදියේ කෙළිපැදියේ කෙළිපැදලා භික්ෂුවක් වෙලා ගිහියෙක් වෙලා ඩොක්ටරෙක් වෙලා කොම්පියුටර් තැනගෙන බිස්නස් කරලා අභිවාහ වෙලා ඔමෙයා කර කර ඉන්නේ දැන් මේ තියෙන කාමයන් දැන් මේ වර්තමාන මේ පවතින සත්‍ය මේ ප්‍රසන්න මොහොමන්ට් එකේ ඉන්නවනේ කවුද හරි කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගන්න කොල්ල කෙල්ල කියන්න බෑ තිලු වයසට ගිහිල්ලා හරි දෙපරණලා පස්පරණ වෙලා ගිහිල්ලා හොඳද දැන් මේ සත්‍යෙහි අර ඔක්කෝම අරවත් දැන් පපංචර බෝධිධර්ම හරියට උපේනවාසානුස්සති ඥාන තියෙනවා නම් ඒක සමන්ත අධදකින්න පුළුවන්. නැත්නම් මනු ඒක කතන්දරයක් විතරයි මේ චිත්‍ර කතාවක් කියපුවා වගේ වැඩක්. දැන් එතකොට දකින්න පුළුවන් දේ තමයි ප්‍රපංචයන් වැඩි වෙලා මේ අංශය වැඩි වෙන හැටි. ඒක අනිත් පැත්ත. මෙතන කිය අංශය වැඩි වෙන හැටිනේ, අඩු වෙන හැටිනේ. නමුත් වැඩි වෙන හැටි එකක් ගන්න පුළුවන්. ඒක තමයි තේරෙනවා. ඒක වැඩිපුර එන චරිතයේ තේරුම් ගන්න ඕන කිව්වේ ඒක. දැන් චරිත ගැන වෙනම කතාවක් තියෙනවා. ඒක විසුද්ධි මාර්ගයත් එක්ක ගිහිල්ලා නැත්නම් තවත් ඔය සූත්‍ර මේ අභිධර්ම දේශනාවල තියෙනවා. ඒ වගේ ගිහිල්ලා හොයා ගන්න. තමන් දැනගන්න ඕන තමයි. තමන්ට තමන් ඇත්ත කියලා තියෙනවා. ඕකට කියන්න ඕන. හා සත්‍යජී උහි රාග බහුලකි. උහෝ සත්‍යජී උහි ද්වේෂ බහුලකි. ඔහු සත්‍යතිය මහ මෝඩ කෙනෙක්. කිකේ තමන්ම ඇත්ත කියලා ගන්න. ලෝකෙට කියන්නේ පොක්කුන්ට. ලෝකින් දෝනි. එතකොට ඔය අනුශය හත අර ඒකේ වේගය අඩු කරගන්න එක තමයි දැන් ඕන වෙන්නේ. ඔය තාම මේ වයනින් ප්‍රොසෙස් එකක් තියෙන එකයි. සිල් බසන් උගච්චා ඉවත්ින හොඳට මම කවදාවත් කියන්නේ නැතින කොහොමරි මේ තාම හරි වැඩි නේ මම ඒක කරගන්න බැරුණා කියලා ඔකට කියන අහපුන් ගන්නවා කියලා කතාවක් කියනවා. වඩා හොඳ තේරුම් ගන්න වචනයක් තියෙන එක ටිකක් ගුරුතුමෝ වැඩි. කොහොම හරි දැන් අවශ්‍ය වෙන්නේ එතකොට අර අපි ගෙනගත්ත බුදුහාම තාම හතරෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට කියලා දුන්න සංඥා 10ක් ගැන ඉගෙන ගන්නවා. ওই සංඥා 10යි අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, සබ්බලෝකිය සංඥා, අනිච්ච දුක්ඛ සංඥා, අනත් සංඥා ඕවා ටිකිට කුළුවට දාන්න ඕන. මොකද මොලේට යන්නේ ඒවා. ඊට පස්සේ පසුගිය සතියේ මේකෙන් කතා කරනකොට හොඳම දේ තමයි ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය කියනකොට ගමන්න අපිට ඕක බෑ කියන එකට යනවා. මොකද හරි වැඩි අපි දැන් ඉන්නේ මේ කොම්පියුටර් ලෝකේ, තාක්ෂණික ලෝකේ, කාර් තියෙනවා, ටෙලිවිෂන් තියෙනවා, කොම්පියුටර් තියෙනවා, පිට තියෙනවා, ෆේස් තියෙනවා හරි වැඩි කියලා ඒක ඩිස්කස් එකක් දීලා හදා ගන්න. එහෙම නැත්නම් අපි දින්නක් හරි හිතර කියන්නේ. දින්නක් හරි කියන්නේ හිතට. ඔයා එහෙම ඉන්න ඕනේ. වැටෙන්න පුළුවන්. වැටෙනවා කියන එක නෙවෙයි එතන තියන්නේ. නැකිටින් දිනනවා. අතිශයම රාග බහුල මිනිස් සත්‍ය පූජේ කරගන්න. මිනිමරුව සත්‍යාවෝදේ කරගන්න. ඒව නිකන් කතන්දර විතරක් නෙවෙයි. මම මිනිමරුවෙක් කියලා හිතන්නේ. මුග්ධසේන වගේ කියනත් නැත්නම් මම අර යුද්ධයෙන් පස්සේ යුද්ධදීන්ද අර කෙනෙක් කානිමල් තිබේ වගේ කෙනෙක් ගණිකාවක්. ඒ වගේ කෙනෙක් කියලා හිතන්න. සිංහල බෞද්ධ කියලා හිතන්න බා. කාමරාග, පටිඝ, ද්වේෂ, මාන ඒවට අහු වෙච්ච මනුෂ්‍ය සත්ත්වේ, මනුෂ්‍ය පුද්ගලයේ මේ විශ්වය හරහා යනවා. මේ පෘථිවිය හැම වෙනම මනුෂ්‍ය ශරීරයක් ඇතු නාම රූප. විචර හිතන්න. අනිත් ජාවගත්ත මේ ඔක්කෝ මේ අලවගත්ත සීල් ටික අයින් වෙනවා. ඒවා උදව්වට තිබිච්චා. නිර්වත් මිනිස්සෙක් වෙලා ඉන්න එච්චරයි. නිර්වත් කියන්නේ නැති කෙනෙක් නෙවෙයි, මුකුත් නැති. ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් බව විතරක්පත්. ආරි ශ්‍රාවකෙක් විතරක් අනිත් ඒවා නෙවෙයි. ඒතකොට ඒ මතක දීට පස්සේ ඉගෙන හිතන කියනකොට මතක් වුණාට බෝධිසත්වයන් වහන්සේ අර කිව්වර මේ උත්තරාරණි මොනවද කියන්නේ මට කියන්නේ අර ගිනි ගාන දඬු අපි හිනු ගිනි කූරු දෙක ගිනි පෙට්ටියේ තෙමිලනන් ගිනි කූරක් තෙමිලනන් මේ වැඩේ කරන්න බෑ ගින්දර පත්තු කරන්න ප්‍රඥාවේ ආලෝකය දල්වන්න බෑ සයිව වේලා ගන්න ඕන ඩිංගක් කියන එක ඒකට තන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය අවශ්‍යමයි අවශ්‍යමයි අවශ්‍යමයි හිතල මේක කරන්න බෑ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට උදව් කරන සම්මා වාචාව සම්මා දිට්ඨිය උදව් කරන සම්මා කම්මන්ත සම්මා සංකප්පයට උදව් කරන ඒක පරිපලක් නෙමෙයි එකින් එකට උදව් දෙන මාර්ගයක් ඉතින් මේ විදිහට අර බුද්ධයේ පද යන්න උන ලනු කපන්න කිව්වපගේ මගේ පරම පූජනීය ගුරුතුමන් බුද්ධ නැත්තම් නිකන් පදිනවා විතරයි ආයුබ වංශයෙන් ඉගෙන ගන්න ඕන හුඟක් ජාති වලට බුද්ධාගමේ ධර්මයටත් ආයුබ වංශයෙන් වෙනවා නම් අධර්මය ගැන කවර කතාද කගේව අධම්මං කියන්නේ ඒ එහෙම තේරුම් ගත්තහම අර අනුෂ්‍ය වල පෝෂණය පැත්ත නතර කරන්න මෙච්චරදී පෝෂණ වීම නතර වුණාම තේරෙනවා යාගේ ශක්තිය හීන වෙන බව අපි කැම නොදී හිටියම ශරීරේ දැන් ලෙඩ හැදුනහම රාග දෝෂ ඇති වෙන්නේ නැහැ නේද දුන්න හැදුනොත් එහෙම රාග දෝෂ ඉන්නේ නැහැ දුක කොහොම ශරීරයට ඇතුළේ පහර දෙනවා ඒ වගේ ඔය වෛරස් වලට ඒවා මත ටිකක් බේතක් දෙන්න උනා රාග වෛරස් ඉත ඒ බේත් දුන්නා මේකත් අබලන්නල යනවා නැත්නම් ඒ කට්ටියේ ජීව ඉන්ජෙක්ෂන් එකක් ගාලා දාන සත් ඉන්ජෙක්ෂන් ගාලා ඒක ඒක වල දාන පැත්තකට දදලා දාන ඒකයි ඩිංග ඩිංග කරා ඒතොත් දැන් මේ ධර්ම සාකච්ඡා වගේ වලදී වෙන දේ තමයි දිඨානුසය වගේ දේවල් පිටිකිච්ඡානුසය වගේ දේවල් අවිචානුසය වගේ දේවල් පෝෂණය වෙන්න ඉඩනම් මේ වගේ ධර්ම සාකච්ඡා වලින් තම බණහන කොට තමන් සම්බන්ධ වෙනකොට තමන් තායල් මේම එකතු කරගෙන තවත් මේ මානසික වැඩි කර ගන්නට නෙවෙයි. අර දිත්‍යාංශයේ වගේ දේවල් වල ශක්තිය අඩු කරා. අර ඉන්ද්‍ර සංවරින් අර දේවල් වල හිණ වෙනවා වගේ. විචිකිත්‍යාංශයේ, දිත්‍යාංශයේ, මානංශයේ, අවිජ්ජාංශයේ, මානංශයේ තාජ් කර ගන්න පුළුවන්. මානසික වැඩි වෙනවා නම් ධර්ම සාකච්ඡාවට මේ කතා කරන එක්කෙනාගේ හරි ඒ වැඩක් නෑ. ඉතින් කුද්දු හුදෙකලා තනියම යන්න ඕනේ මේ පාරේ. තව යනා ඉන්නවා. හලෝ හායි බයි කිව්වම හම්ුණා. ඒ වගේ ධර්ම සාකච්ඡාද හායි කියන අවහම තිරුවන් සන්නයි. ඊට පස්සේ යනකොට බයි. ඊට පස්සේ Taman නිව්සීලන්තයේ ඉන්නේ කෙනා, ඉන්දුන ඇමරිකාවේ ඉන්නේ කෙනා, තනි මායියා ඉන්දුන, ඔස්ට්‍රේලියාවේ ඉන්නේ කෙනා, තනි ශ්‍රී ලංකාවේ ඉන්නේ කෙනා, එයාගේ ලෝකෙට යන්න ඕනේ කියලා අපි වරයි. ආයිත් මගේ අර අංගි ලෝකේ ඉන්ද්‍රිය පාවිච්චි කර කර ආයිත් කනවා, ආයිත් බොනවා, ආයිත් නිදනවා, ආයිත් සංතරපණය වෙනවා, ආයිත් හිතනවා, ආයිත් පත්තර කියනවා, ආයිත් අර හොඳ හොඳ මඩේ දාන කියවි ආයත් අපි කවුරු කරන්නේ කතා කරන එක නෑ කරන්නේ ඒ නිසා දැනුමුතුකම දෙන්න තමන් තමන් ඇත්ත කියා ගන්න ඒක තමයි හොඳම දේ මම මේ කියනකොට මම මටමයි කියා ගන්න කතා කරන්නාටම මේක කියා ගන්න ඒ නිසා ඒ දැනනහම ශුන්‍යතාවයක් ඇතුළේ පේන ඇහ ශුන්‍යතාවෙන් පේනවා ඊට පස්සේ. අර කුළු සිද්දෙට බැලිනවා කිව්ව එක. ඇහ ශුන්‍යතාවෙන් දැන් ආයෙත් යොත් එහෙම චීන කාලේ චීන S2 ඊට පස්සේ සිංහයාගේ S2 ඌරාගේ S2 ඊට පස්සේ ඉන්දියාවේ S2 ඊට පස්සේ අරාබියේ S2 දැන් ශ්‍රී ලංකාවේ S2 තව තියෙන්න ඇති. නමුත් දැන් ඒක සංයතන දැන් මේ කාලේ බලපුවා සංඥාවට යනච්චර. ඒ කාලෙත් ගස් බැලුව, කඳු බැලුව, මල් බැලුව අර පස්සේ සතවස්සේ ඉස්සින් පුරුෂයන් දෙස බැලුව, රජි දෙස බැලුව, ගංගා කඳු දිහා බැලුවා. ඒ කාලෙත් කඳු තියෙනවන් තිබුණා, ඒක දිහා බැලුවා, හිම බලන්න ඉති. ඒක තමයි මොකද්ද උනේ කියාසි. එතුගෙන ගන්න චක්කු කියන එක සත් දෙකක් විතර කතා කරන්නේ. ඉදියක ශුන්‍යයි. හේතු නිසා, ඵල නිසා ඒක ඇතුළු යන මේ කියලා කියලා. අගිතෝන් එක වෙනස් වුණා සමාවෙන්න පුසරණ අංශයගෙන තේරුම් ගන්න හැටි තව තේරුම් ගන්න. මමත්වෙන් තොරව මේක සම්මාදන් වෙන සහභාගී වෙන්න ධර්මයේ උදා කරන මාතිකාම කැමති දහම් කරුණාම කරගන්න. කැටළු වශයෙන් දැන් අනුශය කියන එක ගැන නම් මගේ වගේ අදහස්ම තමයි තිබුණේ. ඒක නිසා ඒක නම් මට තවත් පැහැදිලි වුණා. ඒත් සමගම මට දැනගන්න ඕන කල්‍යාණ මිත්‍රයන් කියන්නේ මේ අනුශය ලක්ෂණයක් තියෙනවද, මේවත් අඩු වේගයෙන් යනකොට තව තවත් ඒවා තීව්‍ර වෙලා යන ගතියක්. උදාහරණයක් මම කියන දැන් මට දැනලා තියෙනවා මේ මානෙව කීවා අඩු වෙන්නේ යනවා කියන ගතියක් එනකොට ඒක තව තව ඉස්මතු වෙලා යන ගතියක් වගේ එහෙම එකක් කියලා මට නිකම්ම හිතලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක අනිත් කල්‍යාණ මිත්‍රය වගේ දැක් අත්දැකලා තියෙනවද කියලා. මට අනිත් ඒවායින් නම් එහෙම නෑ. විශේෂයෙන් මානේ ඒවා අර අඩු වේගනේ. අපි දැන් මේ ධර්මාර කියනකොට ඒවා අඩු වෙන ගතිය වෙනවනේ. එතකොට ඒක හරියන්නේ අර වතුර අපි දන්නවනේ වතුර ටිකක් තියෙනකොට කොහේද යනක ඒක ඉපේම අර අඩු තැනට යනවනේ ගලාගෙන එනවනේ බොහොම ශීක්‍රයෙන් පහත් තැනකට. අන්න ඒ වගේ නිකන් අර ඒක හරිද නිකන් ඒක අර මේක මානේ මෙච්චර තියෙන්න ඕන ඒක අඩු වෙනකොට ඒකට අඩුත් ටැං වලට එන්න ඕන වගේ නිකන් මේ මට දැනෙනවන් එහෙම මේ ඒක නිකන් තීව්‍ර වෙන ගතියක්. ඒක හොඳ දෙයක් තමයි. ඉතින් බලන්න පුළුවන් එහෙම එනවා කියන එක කේන නිසා හොඳයි. ඒක එහෙම තත්ත්වයක් අත්දැකලා තියෙනවද කියලා දැනගන්න කැමති. ඒක වෙන මොකක්ද හරි දන්නේ නැහැ. එහෙම ප්‍රායෝගික වශයෙන් ඉතින් ඒක කියනවා. අනිත් පැත්තෙන් මම බලාපොරොත්තු වෙන සාකච්ඡාවෙන් ඇත්තටම මේක හරියටම මම දන්න තරමින් අනුසය මේ ඔක්කොම ප්‍රහාණය වෙන්නේ අනාගාමී තත්ත්වයක් තුළ. ඉතින් මට නම් මේ ඊට මෙහා තියෙන කෙලෙස් ගොඩාක් තියෙනවා. මේ බලාගන්න මේ කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම කිසිමාලේ අර සමාවෙන්න ඕනේ මේ අදහසක් වශයෙන් ඉදිරිපත් වුණා. මේක මම අදහස් කරේ ඇත්තටම නැහැ. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. මොකද මේ නැත්තම් කල්‍යාණ මිත්‍රයන් ටික සිතරිදීමක් නැත්නම් මම කොහෙත්ම අදහස්නේ නැහැ. මේ ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි අත්‍යවශ්‍යම දේ. අදහස්නේ ගල්වත් තමයි නේද? දැන් සමහරවිට මම කරන විදිය මට දැන් ගොඩක් කියව තේරෙන්නේ නැති වෙන වෙලාවක් තියෙනවා. ඒක උනත් මම කියන්නේ කමක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මේක තේරුම් නැතත් පස්සේලා තේරුම් ගන්න පුළුවන්. මට මේ දැනට කරන්න දේවල් තියෙනවා. this is good enough වගේ කියලා මේ දැන් කරන්න ගොඩක් තියෙනවා කියලා ඒ කරන්න හදාගත්තිය. දැන් අපි දැන් කිලිස් ගැන ප්‍රතිසත්‍යීත්වම කතා කරලා ඔබතුමාට කියන්න දැන් ඔබතුමාගේ තියෙනවා දැන් වැඩසටහන් දවස් හතේම දැන් බොහොම මහත්සි වෙලා කරන ධර්ම වැඩසටහන්. ඉතින් ඒ වගේ මමත් හදාගෙන තියෙනවා මේ කිලිස් සම්බන්ධයෙන් වැඩසටහන් මම කරන දේවල්. දැන් සඳහා අද දවසේ සීල් රකින්නවා. ඉතට ඒක ફોકસ කරගෙන ගොඩාක් කරනවා. සඳුදාට මම හදාගෙන තියෙන ප්‍රෝග්‍රෑම් එක නෝ ඩිසය කියලා. හිතට එන ගොඩාක් කාම සිතිවිලි එනවනේ. ඒන අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු දවල් දෙයට කනවා කෑම. ඒක සාමාන්‍යයෙන් කියන දෙයක් කනවා. අපි හිතමු ආයතන තියෙන දැන් තව කෙසෙල් ගෙඩියක් කනවා කියලා. අරක නෝ ඩිසය කියලා එක් කරන්නේ නැහැ. බස්ස කියනකොට අපි හිතමු බස්ස අයිනටි තේන්නේ. ඊට හැපැත්තේ තියෙනවා හිස්සාතනයක් ඒ අය ධනෙලිය ඇරි කියලා ඊහෙම බලන්න පුළුවන් දැන් තියෙනගේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉක්මනක් කරවත් නොවිසය කියලා ඉන්නේ ඒක. ඔෆිස් එකට ගියා කියලා අපි හිතමු ටිකක් වැඩ කරලා. පස්සෙන් හිතන කම්මැලි පත්තරයක් බලන්න ඕන කියලා. නොවිසය කියලා එකක් අත්තර. කාර්ට් එකක් හරි කියලා chat එකක් දාන්න ඕන කියලා. ඕවගේ කන්නේ. ඒ ආදී වතිනාට සංඝහරු අතර මෛත්‍රිය. උදේටත් කරන්නේ ඒක. දවල්ටත් ඒකත් පුදු කරන්න. ඔයගේ මටත් කියන දලොත් මහත්මයා දවස් 7ම වැඩ. අන්න ඒකයි මම අදහස් කරේ. මේ හදාගෙන මේ තියෙන දේවල් අයින් කරගන්න පුළුවන් තරම් ඒකයි මම කිව්වේ මට නම් අර සංකීර්ණ දේවල් මට හිතෙනවා ඊට හැ නොගියත් මට දැන් කරන්න තියෙන ටිකක් තියෙනවා මේක ඒක එකතු කරේ මම මේ කරුණාවෙන් ඒක මේ පැහැදිලි කරන්න මොකද එකක් තමයි ඒක පැහැදිලි කරන්න ඕන මොකක් හරි වැරදිලා තියෙන අනිත් එක තමයි මේ මෙහෙම කරනවා කියලා කියන්නේ ඒවා මේ මගේ තියෙන දේවල් නෙවෙයි මේ කල්යාණ මිත්‍රයින් කියන්නේ මේකගෙන මේ ඔබතුමාලගේ තීතම කරපු දේවල් තිය වගේ දෙයක් කියන එක වටිනවා කියලා හිතනවා ලොකු ප්‍රීතියක් ඇති වෙයි ඔබතුමාලට කියවුණ හොඳයි ඉතින් ඇත්තටම ඉතින් ඒ වගේ තත්ත්වයක් ඉතින් අර මම කලින් කියපු ප්‍රශ්නේ ගැනත් ආයෙ මතක් කරනවා නම් එහෙම අනුසය මොකක් හරි මේ එහෙම මතු වෙන කතියක් ගැන කාට හරි අදහසක් තියෙනවා නම් බොහොම තින් අදහස් ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි මේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා තමයි මොකද කාමරාග අනුසය, පටිඝ අනුසය, මේ විචිකිච්ඡා අනුසය, මාන අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය කියලා සත්‍යජිතමාගේ මේ දේශනා අහලා හොඳට වැටහීමක් ඇති වුණා. ඒ වගේම සංස්කෘතික මේ ප්‍රෝග්‍රෑම් එක ඔස්සේ සම්මාසෙ නම ඒ ගැන හොඳින් අවබෝධ කරලා දුන්නා. ඉතින් මට ඉතින් එතෙන්දී තුම මේ ඇත්තට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ අනිත්‍යතෝ පස්සතෝ ඥානතෝ අනත්තතෝ පස්සතෝ ඥානතෝ ඒ හැම දුක්ඛ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් නිමෙත් ප්‍රහිණේ කරගන්න මේ අනුසයන් නැති කරගන්න හරියට ආර්යසංග මාර්ගය යන්න ඕන කියන බව ඉතින් මම මේ ධර්මදේශනා හොඳට ධාර්මණය කරගෙන ඒ මාර්ගය යන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ තෙරුවන් සරණයි සත්‍යදතුමාටත් අත් සෙල් දරාටමත් බොහෝ වටිනා අදහස් කියලා දෙනවට අනුශය ගැන අදහස් ඉතා හොඳින් ආගන් ලැබුණා. මේ අනුශය ගැන කියනකොට ඉතාම සෑහෙන ප්‍රශ්න මතුවෙන එකක්. ඉතින් දැන් අනුශය කියන්නේ මොකක්ද කියලා එකක් එකක් මතුවෙනවා. දැන් මම අහලා තිබුණා නම් අර අලු යට තියෙන ගිනි පුපුර වගේ යම් කිසි එකක් තැන්පත් කරලා තියෙන පස්සර එකක් කියලා. ඒ කියන්නේ නරක දෙයක් ගිනි එකක් නරක පුජක දාන එකක් නේ. ඒ විදිහට දැන් මෙතනදී අපිට අහන්න ලැබුණ අනුසය හතක් කාමරාග ආදි වශයෙන් දැන් මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මොකද මේ කාමරාග කියන එක මේ අපි මේ දැන් බෞද්ධ නිසා අපිට ඇති වෙන එකක්ද කාමරාග? දැන් අපකටත් අතීතයේ දරුවෙක්ගේ කාමරාගය නැද්ද? කාමරාග දිටි මාන එතකොට බවරාග ඒවා ඊළමට තියෙන පුළුවන් පුඩි ළමකට එහෙම නම් ඊළමට ඒවා නැත්නම් ඊළම රහත් වෙලාද? මේ විදිහ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි මේ ඉන්ටර්නෙට් එකේ මේ සර්ච් කරනකොට මේ එක එක නම් අතු කරපු ප්‍රශ්න ඒවා තමයි අතු කරපුවාමවත් නෙවෙයි. මේ ප්‍රශ්න තොලුවට එනකොට ටිකක් අමාරුයි. මොකද මේක හරියටම තේරුම් ගන්න ඕන නැත්නම් මේ පොඩි ළමෙක් අපි දන්නවා ඉපදිච්ච ගමන් රහත්තල නැහැ. නමුත් ඒ ළමයාගේ හිත ඒ ළමයාගේ ළඟත් මේ අනුශය තිබිලා තියෙනවා. පස්සේ ලොකු වෙනකොට තමයි ඒව මතුවෙලා එන්නේ. මේ ගැන පොඩ්ඩක් අපි කල්ලාන මිත්‍රයෝ කවුරු හරි තේරුම් කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන් මට ප්‍රශ්න තියෙන්නේ මේ බවරාග අනුශය කියන එක නම් මට හරියටම තේරෙන්නේ නැහැ. මොකද මේ බවරාග අනුශය මේ බවරාගය තියෙන්නේ මේ බුද්ධ ආගමේ අපිට විතරද? නැත්නම් අනිත් පැයට මෙහෙම බවරාගයක් නැද්ද? කියන්නේ විද්‍යාදිස්ත්‍රික හරි මොකක් හරි කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට කිසිම දෙයක් විශ්වාස කරන්න නැති කෙනෙකුට මේ විදිහ බවරාගයක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහ ප්‍රශ්න වලට පොඩ්ඩක් පිළිතුරු දෙන්න සම්පූර්ණ වෙනවා නම් බොහොම පිට. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි කියලා දෙනා තමයි. ඉතින් ගිය සතියේත් මම බොහොම මේ ශ්‍රද්ධාවෙන් අහගෙන හිටියා. නමුත් මම මේ ලියාගෙන කරගෙන පොත්ත ලියාගෙන එහෙම මට පුරුද්දක් නැහැ. නමුත් මම මේ ප්‍රායෝගිකව මම එමදාමත් කියනවා වගේ මම ප්‍රායෝගිකව තමයි මට කොටින්ද මේ හයි කරගන්නේ කියන තමයි බලන්නේ. ඒකකොට මම අංශය වශයෙන් කියන එක තේරුම් අරන් ඉන්නේ මම හැම වෙලේම අර කියන්නේ මම මුළු දවසම මම භාවනාවකින් ඉන්නේ. අද මෛත්‍රී නෙවෙයි කොයි වෙලේද මැසේජ් වහවගෙන නැත්නම් මඳුරෙක් කවුවා නම් ඔන්න මෛත්‍රී මතුවෙන්න ඕනේ. ඒකකොට මේ මම ඒ විදිහට දැන් මේ මෛත්‍රිය ඒ වෙලාවට මා කියනවා සඳට විතරක් මෛත්‍රිය අඟහරුවා ගන්න කියලා එහෙම දෙයක් මම නෑ. මම හැම වෙලේම භාවනාවකින් ඉන්න උත්සාහ කරනවා වගේ තමයි මට තේරෙන්නේ. එතකොට දැන් මට තේරෙනවා මොකක් හරි එකක්පත් වෙනවා අර අලියට තිබ්බ ගින්දර උඩට එනවා වගේ තමයි. ඒක දැන් මේ භවරාග මේ විදිහට හතක් අපි දන්නේ නෑනේ. මොන අපිට රාගය ඉපදිනවා ඒක රාගය කියලා දැන් නමින් ගන්නවා. නමුත් ඔක රාගය ඒ නම ආලා නැති කෙනෙකුටත් ඒක ඉපදිනවනේ කොහමද? එතකොට ඉතින් මේවා හොඳ නැති දේවල් කියලා මම සිහියෙන් ඉන්නේ නාම දැන් මට මානයක් ආවා. මම මෙතනදී මේ විදිහට ඇසුරෙන්න ඕන. අන්න දැන් මට මුළු දවසම මම ඉතින් ওই විදිහට මේ ওই විදිහට මේ මේක මෙනෙහි කරනවා. දැන් අද මේ ධර්මය අහපුවාම ඉරිදාට මේ ධර්මය අහපුවාම මේ ධර්මයේ තුල තමයි මම මුළු සතියෙන් ඉන්නේ. නමුත් ඊළඟ සතිය ඇවි නැත්තම් පොඩ්ඩක් ඉතින් අර මෙනෙහි කිරීම අඩු වෙන වෙලාවල් තියෙනවා. නමුත් මේ දලුවත් මහත්මයා ඇතුළේ මේ සත්‍යදිතුමා අපිට මේ කියලා දෙන ධර්මය කියලා දෙනවට වැඩිය මේ ප්‍රකාශ කරන දේවල් අපි ඒවා ධාර්මණය කරගෙන මම නම් හොඳට ධාර්මණය කරන මම මේ සතියෙම මුළු දවසේම නිදා ගන්න යනකොට හැම වෙලේම මේ තම මෙනෙහි කරමින් තමයි ඉන්නේ. එතකොට මුළු දවසම භාවනාවක ඉන්නා වගේ තමයි මට තේරෙන්නේ. එතකොට මට තේරෙනවා මේ මොකද්ද මේ පත් උනේ ඔන්න දැන් පත් වෙලා තියෙන්නේ මේකයි කියලා. එතකොට ඉතින් සීයෙන් ඉන්න කවදාත් මේ මේවා නැති කරගන්න බෑ. අර ස්විච් එක පොඩ්ඩක් කරන්ට් එක දෙන්නේ නැහැ. චාර්ජ් එක දාන්නේ නැහැ එකකටවත්. ඉතින් මේ සමහර ඒවා හන්දරම චාර්ජ් වෙලා තියෙන්නේ ඒවත් ඉතින් අර ඉන්ද්‍රිය සංවරය ඒවා දැන් අපි ගොඩක් ඉගෙනගෙන තියෙනවා කතා කරන්න කියලා ඉතින් බොහොම මේ වෙලාවන් නිසා දැන් අපි බොහොම ධර්ම ඉගෙනගෙන කියනවා. දැන් මෙතන රහත් වෙන්න ගත්ත ඉුවන් මේ ඉගෙනගත්ත ධර්ම ඉතින් අනිම ධර්ම සෝවාන් වෙන්න මේ අඩු ගානේ අපි මේ බුද්ධ ශ්‍රාවකෙක් වුණොත් මම හැම වෙලේම හිතනවා මම ඊයේත් මට පොඩි ප්‍රශ්නයක් වුණා මොකද මේ හර දෙවියෝ ගැන ආරමේ කියන අය එනවා නිතරම ඇවිල්ලා නිකන් අපිව ටාගට් කරනවා අපිමයි හොයන්නේ මොකද මේ අපි දුර්වලකම් බලාගෙන අපි සහයෝග ඉල්ලයි කියලා. ඉතින් මම එයාට කිව්වා මම එහෙම කෙනෙක් නෙවෙයි මම කිසි කෙනකින් එන්න සහයෝගයක් ඉල්ලන්නේ නැහැ. මම ලෞකික ලෝකයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ මම විතරයි. මම අධ්‍යාත්ම ලෝකේ තනියෙන් ජීවත් වෙන්නේ. මේ විදිහ දෙයක් එයාට කිව්වට පස්සේ යාමට ආය කතා කරන්න ආවේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම මේ ධර්මයේ මෙහි කරන්න ඉන්නේ. මේ ධර්මයේ ඇසීනේ අපිට තියෙන වාසිය බොහොමයි. මේ ගලවත් මහත්තයාට මේ සියලු දෙනා තමයි කියන්නේ මේ හැම කල්යන් මිත්‍රයෙම කියන දේවල් බොහොම එකට ගැලපිලා යනවා. එක දෙයක් අර නරක දේවල් නෙවෙයි. මම වැරදි දෙයක් කිව්වා නිවැරදි කරන්න සිරුවන් සරණයි කියලා දෙනවා. සම්බන්ධ බාධා කරන්න සමාවන්න දැන් භවරාගංශය වගේ දෙයක් අපි මේ භවරාගී කියන වචනේ කියන ගත්තා. අපි ඒකද භවරාග නොකිය අපි හිකේම වෙන වචනයක් අර වෙන වචනයක් තාරා දැන් පුතුව කියන එක සිංහල භාෂාවෙන් අපි පුතුව කියන්නේ ඒකේ හිදි භාෂාවෙන් පුතු කියන්නේ. ඒ වගේ භවරාග කියන එක අපිට උඩට ගිහිලා තියෙන්නේ භවරාග කියපහම මේ විදියයි ලෝක විචිතයක් තියෙනවා. ඒ බුද්ධිස් කොස්මොලොජි කරන්නේ හොඳයි හැබැයි තියෙන්නේ නැත්තම් අර කිව්වෙද මේ සුප්‍රීම් බීන් කෙනෙක් ඉඳලා අපිට ඔක්කොම කරාගෙන අදහසට යන දු ජිත්ති රාගේ ජිත්තානුසය වැඩි වෙන්න හේතුවක් වෙනවා. භවරාගානුසය කියන්නේ desire to exist පවතින උමනාවක් වෙන හැමෝ පොඩ්ඩමයටත් ඒක තියෙනවා. එයා නම දන්නේ නැහැ. ඒ පවතින තෝනේ නිසා තමයි යා එතකොට ඒ කුටි කාලයකට ඒ ශාරීරිය මෙහෙවන ගැතිය. ඒක ශාරීරිය විසින් මෙහෙවන. ඒක ශාරීරිකත්‍ය ආදා බීජ නියම කම්ම නියම ඒ තියෙන වගේ ඒ ඒ ඒ ඉන්ද්‍රිය වල නියම කරගන්න. දැන් කුංජ කාලේ එයා ඒ කුඩිම කාලේ එයාට ඒ බවල් මූවමන්ට් කන්ට්‍රේන් කරගන්න බැහැ එයාට. එක හදල තියෙන එකයි සසන් දාපරන්දා. කදා ඒක සිද්ධ වෙන්න ඕන මේ විදියට. ඒ වෑල්ස් මේ විදියට හැදෙන්න ඇති කලක් ගියා තමයි හරියන්නේ. දැන් සූච කියලා කියන්නේ දැන් මොලි ඔළුවේ ඔළු කට්ට උනත් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ගර්භාෂයේ ඒ මාතෘ ගර්භාෂයේදලා යෝනිය මාර්ගයෙන් සෙන්න ඕනේ. අර ඒකින්ද ඒ පැද්දෙන කාල තියෙන්න උනා. චූටි වෙන විදියට. ටික කාලෙකට ගියාට පස්සෙ තමයි සූච ඒව හරියන්නේ. ඒක යර හෝමෝනත් එක්ක ඒ තමන් ලබන මනුෂ්‍ය ශරීරයට අනුව තමයි කෙවෙන්නේ. ඒ මුත්තේ පොඩි කාලෙනම භවරාග අනුසේ ජීවිතේ නොකීවට යාට ඕන යා පවතින. ශරීරය පවත්ත ගන්න නිසා තමයි යා ඒ ශරීරය එයා දන්න වචනේ දන්නේ තාම වචනේ කියලා නැහැ. නමුත් ඒ අර අර සිග්මන් පොයින්ට් දුන්නේ ඔකට දුන්නවත් ඒවා බුද්ධාලෝක සම්බන්ධ කරගන්න ඕන ඉද්දක තියෙන මූලික අවශ්‍යතාවයන් ඔයා වෙන ගැතිය තියෙනවා ඒක තියෙනවා අර ආපු පුරුද්ද අර අපි හිතමු එයත් දැන් මේ කතා කරන එකනා ඔය චූටි දූපති පෙදෙන්ට කලින් අපි හිතමු දැන් සිවනේ අපි ඉන්දියාවේ හිටිය ජපානයේ හිටිය කොහේරි එතකොට ඒ ඇතිවෙච්ච භවරාග කාමරාග භවරාග තමයි දැන් අලුත් ශරීරයන පෝෂණය කරන්න හදන්නේ. දැන් අපි හිතමු මේක තේරුම් ගන්න පමණයි කියන්නේ. දැන් මං වයි මිනිසෙක් හැටියට ඉපිදලා හිටිය. මං ඊට පස්සේ හය නැකෙනි. ඊට පස්සේ ඒ සත්‍ය ඥාමයේ තම යනවා යා. ස්කැවෙන්ජර් කෙනෙක් වගේ කුණු දේවල් කන්න කැමති. සිංහයා වගේ සත්තුන් මරාගෙන කන්නම යන්නේ යා. ගහක් උඩ ළඟින් බෑ යා. ඒ වගේ. ඒ කෑම සඳහා යා පාචින විදිහට එතකොට ඒ වගේ එයා ඊට පස්සේ එයා ඒ සත්ත්වභාවයේ දැන් මේක අත්වාදෙත් නොකින් දකින්න වෙනවා. මේක වෙනම කතාවක්. මෙතෙන් දැන් සිංහල බෞද්ධ ඔළුවෙන් යන් විතරයි යන්නේ දැනට. එතකොට අපි හිතමු දැන් මට මා ඉවර බෝධිධර්ම වාහිමියන් වහන්සේ කාලේ චී පස්සෙන් සතවස්සේ මං හිටියේ ගැහණියක් කියලා. පිටුම මම කියලා කියන නෙමෙයි මාචාර්. මේ සත්ත්වභාවයේ ශක්තිය එතන රැඳිලා සිටියේ විදියට. ඒකට එයාටත් පවතින තුනා එයාට වුණා. එතකොට ඒ කාලේ ඇතිවෙච්ච කාමයන් අට රිසෙප්ටිව් සෙක්ස්ුවල් ඩිසයර්ස් තිබුණේ ඒ. එතකොට දැන් ශ්‍රී ලංකාවේ ඒක කාන්තාව සහ පුරුෂයා නිසා මේ කර්ම ශක්තියක් නිසා ඇවිල්ලා එතන ප්‍රතිදුනහම පිළිවි ශරීරයක් ගන්න. ඒතකොට එයාට තියෙන ඇක්සෙස් සෙක්ෂුවල් ඩිසයර්ස් ඊට පස්සේ. මොකද එයාගේ හෝමෝන වැඩ කරන්නේ තියෙන ශරීරය එක. එතකොට මේ ලබාගත් ශරීරය අනු යන දෙයක් තියෙන ඒ තියෙන ශරීරය පවත් ගන්න ඕන. ඒක තමයි භාරාගය. අර කතාවක් තියෙම කොහෙන්ද ආවද දන්නේ කතන්දරයක් ඒක ඇත්ත මුරුමා දන්නේ කතන්දරේ ගන්න පුළුවන් හරිය පමණක් ගන්න චක්‍ර වෙච්ච එකන චක්‍ර කියලා කියන්නේ අපි රචනෙන් කියන්නේ king of the god ඒ තර කාල දෙක ඉතරයි king of the god කියන ඔක්කොගේම නෙවෙයි ඒ ඇත්ත එක්තරා කාලයක් ගියාම එයාට කාලි ඉවර වෙන ඊට පස්සේ බැරිලා එයා ඉපදෙන්න ඕනේ ඊළඟ තවත් අවුරුදු ලක්ෂයක් ඉන්න ඕන. අසකන් ටර්ම් එකට යන්න. දැන් අර සමහර සංඛ්‍ය පොල් ඉලාස්සල ඊට පස්සේ ආයකට පත් වීම ගන්නවා වගේ. ඒ වගේ යාට කල්පනා වුණා කිතිම ආස තියෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා දිය බරී. මාතෘ ඉති කිමු මන් දිය බරී කියන. එතකොට එයාගේ බැදීම සත්‍ත්‍රයේ වැඩක් කි. අපින් දැන් දිය බරියාගේ ශරීරය ගත්තාම එයාට ඒක අවුරුදු 100ක් වගේ තමයි. නෝ ඒ අනේ ඒ ජීවිතාලේ ඉන්නේ නැත්නම් ඒකේ ඒ දැන් ලැබිච්ච සයින් මැටීරියල් තත්ත්වයෙන් දා නැත්නම් හොඳ වෙනම ශරීර නිසා ඒ කට්ටිය ගොඩක් අල්ලයි. ඒතොර දීබරි ජීවිතය කියන එක නිකන් තත්ත්ව දෙකක්. ඒක මම ඉදිරිච්ච ගමන් ඇත්ත මාතරීද තත්ත්ව දෙකෙන් නේතෝට යන්නේ. මම මරන්න ඉක ගහන ධර්මාරූපම මං ආයේ සත්‍ය දේවෙන් වල පිළිනවා කියලා. නමුත් මෙයා ඉපදිලා මරන්න හදනකොටම එයාට අර ගැතියක් තියෙනවා මේ දැන් එයා හිතලමනේ මේක විතර කරන්නේ. මෙයා කිය මම මරන්න එපා කියලා දීමරියක යගේ කරලා හැංගුණා. එතකොට එයාට ඒක එයා දැනගත්තත් මොකද අතින්ට මරණ පස්සේ සත්‍ය දේවෙන් දරුණා මැරෙන්න කවකමද. දැන් ඒ තමයි භව සංඛාර. ඒක භව රාගයන්. මට පවතින තුනේ. දැන් කලින් තිබුණ චක්‍ර හැටියට එයි මනේ තුන භව රාගය. එයාට ඕන මේක ඉන්ට එක්තරා කෙනෙක්. I want to exist as a special being. ඒතර මේකෙන් අතුරුදහන් වෙනවා කියන එක තමයි ඒතර උච්ඡේදවාදයට යන ඊට පස්සේ. ඒකත් බය දො භවරාගය කියලා කියන්නේ අපේ වචනේ අපි මේ සිංහල උණු පාලි උණු බෞද්ධ උණු කියන නිසා තමයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. අත්තම පොවතින් නැහැ කිව්වොත් එහෙම බුදුහාර දේශනා කරන සුවන් එක්කෙනා වුණත් පස්ස ගහන අයියලා දැන් එන්න මෙන්න මේ මේකෙන් 500ක් යනගත්තොත් එහෙම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඉවරයි කියලා යන්නේ නැහැ. ඒක ඩිංගක් හිතට ගන්න ඕන දෙයක්. ඊළඟට මේ අපි කාමරාග මාන නැති කරන්ට නෙමෙයි මේ පරම සත්‍ය අවබෝධය සඳහා යන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. උදාහරණ අර දේවතාවන්ල ජීව සත්‍යාවිය වූ මත්තු දයමානෝ මත්තකේ හරියට මේ පිහියකින් වැදුනවා. පහරකේ ඉතාලි නැත්තම් ඔළුව ගිනිගත් දයමාන මත කාමරාග පහන කාමරාගය නැති කරන්න ඒක ලිංගික කාමේ නැත්තම බත් කාම තියෙන කැමැත්ත ඉස්කින් කාම තියෙන කැමැත්ත ඉච්චේක යමති කාම තියෙන ඒ වගේ දේ ගෝක්ලර් ධන කාමේ බල කාමේ ලිංගික කාමේ තමයි බලවත් ඒවා හංගන්න දෙපළ මේ ඒවා දැනගන්න ඕන ඒවා තියෙනවා කියන්නේ ඒ දැනගත්තා නම් අර මොදේ ඒවනති කරන්ට නෙවි සතෝ බික්ක පරිබ්බජේ සතිමත් මේ මහානකම් කරන්න පැවිදිකම් කරන්න භාවනා කරන්න ධර්ම සාකච්ඡා කරන්න ඕකට නේද කියලා බුදුහාන්තුරෝ ඒක අනුමත කෙරේ නැහැ. උන්වහන්සේ කියලා නැහැ මේ ගින්ගත්තේ ඒ ගින්දර නිවනවා වගේ හරියට ඊතලයක් ඇදෙච්චනේ ඒකෙන් බෙහෙච්චල එකයින් කරන්න හදනවා වගේ සක්කාය දිට්ඨි පහනයි මේ හුදු ඒකකයක් එක්තරා දෙයක් ටිකට පවතිනවා නේද කියන දිට්ඨින් අයින් වෙනවා. දැන් අර කතන්දරේ කියනකොට මම අපිට ආවේ දැන් චීනයේ හිටියා සිංහයාවල හිටියා ඌරවල හිටියා ඉන්දියාවේ හිටියා අරාබි හිටියා දැන් ශ්‍රී ලංකාවේ ඉන්නා කියනකොට මම ඔන්න කතන්දරයක් යන එකට පැන පැන යනවා. එකම එක්කනවා පවතිනවා කියලා. එතකොට ඒව දැනගත්තාම ඊට පස්සේ වෙන්නේ මොකද ඔය ධර්මයත් එක්ක කියනවා ඊට පස්සේ කියන මානෙ වගේ දේවල් එනකොට වෙන්නේ මෙහෙමයි. දැන් ඔය අපිට ලැබුණානේ ඉන්ද්‍රිය දත්ත ඉන්ද්‍රිය බින්දන ධර්මානුකූලව හරි මොනවා හරි ලැබිච්චවා කියන අලුතෙන්. ඔය ඒකි මට හිතෙනවා මම මේ බුද්ධිමත් දේපල හිමිකාරයෙක් කියලා ඊට පස්සේ. ඒ ඇති වෙච්ච views අදහස් වල අයිතිකාරී බවට පත් කරගන්න. හරියට software එකක් හදලා එයාගේ ඒ අයිතිය තියාගන්න. උපුටා ගැනීම තහනම් කියලා කියන්නේ. අයිතිය කර්තෘ සත්‍ය කියලා කියන්නේ ඒ වගේ මේ අදහසේ කර්තෘ තමම ඒ අයිතිය මට පවරගන්න. මගේ අදහස් වල අයිතිය අර බුද්ධිමත් දේපල හිංකාරයක් කියන්නේ මේ විදියට. වැඩිපුර ඒවා කරන්නේ අදහස් වලට. ඒ එහෙම වුණා වෙන්නේ මේ මගේ අදහස, මේ මගේ මතය, මේ මම ධර්මයේ තේරුම් අරන්නේ නැහැ ඇති. මේ විදිහට තමයි මාගේ ගුරුවරයා මට කියලා දුන්නේ. මේ විදිහට තමයි අභිධර්ම කියලා දීලා තියෙන්නේ. මේ විදිහට තමයි සූත්‍රවල කියලා තියෙන්නේ. මේ කහමා කච්චාන මෙහෙමයි කියන්නේ අපි කියන්නේ. ඒ ඒ ඒ වගේ ඒ දෘෂ්ටි සංකල්ප කියලා තියෙනවනේ. ඒ ඒ concept, ඒ views මම තැම්පත් කරගන්න විදියක්. ඕවට තමයි ඇදහිලි කියලා කියන්නේ. මොකද ඒක අර දික්කනිකානකන්ත කියලා ඒ කලම සූත්‍රයේ මට මගේ අදහසට ගැළපෙන වගේ දෙයක් තියෙනකොට ඒක කිව්වම මට ලොකු තෘප්තියක් දැනෙනවා. දැන් අපි හිතමු දැන් මකන මේ කතා කරන මේ භූතය ඊට වඩා වෙනස් දෙයක් කියනවා කියලා ඔයක එතකොට මම ඒකට කැමති නෑ. නමුත් මම කිව්වොත් එහෙම අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙහෙම මහන්සිය සාරා සංකේ කල්ප ලක්ෂ පිරුම් පුරාගෙන පාරමීතම් පුරාගෙන අනිච්ච දුක්ඛ අනාත්ත වශයෙන් තේරුම් අරගෙන ඒ ශ්‍රී මහ බෝධි මණ්ඩලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගින් ওই විදිහ වචන කියනකොට ඔන්න තව කෙනෙක් කියවට කැමති කෙනෙක් ඉන්නවා. ආ මේ කියලා අන්න අර දිට්ඨි නිඥානක් කාන්තේට එගෙන සතුටු. ඒක ඒකත් මතයක්. ඒ අර මගේ මතයේට සතුටක් කියන්නේ. ඒක අපිට යන්තම් ඔළුවේ තියෙන. ඊළඟට සාදුතර මෛත්‍රී භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අගහරුවන්ට මේක කේන්ති ගන්නවා කියලා ඒක මතක තියෙන්න. අර එක්කෙනෙක් මහානෙන්ට ක්ලාස් කරලා ඊට කලින් දවසේ උන්ටම වයින් බීලා පාටියක් තිබුණු වයින් තියෙන ඔක්කොම හොඳ බෝතල් ගමන් හිට මහානෙම ආයෙත්. ඒ වගේ දෙයක් නෙවෙයි මේ. ඒතර එක එක්කන එක එක විදිහට කරා. සමහර අය කායගත සති කරන, සමහර අය ආහාරි පටිකුල සංඥා කරන කොහොම හරි මොන්න හරි මේක හුස්ම ගැන බලනවා බඩ පිම්බෙන හැකින නඟුටක් තියෙනවා නඟුට වලි කියල වෙනවා නේද ඒ විදිහට හරි බලලා ඒක අතුමත් වෙනවා මෙච්චරයි මොකක් හරි පිළිමත් යොදා ගන්න හරි කහාඳුරමක් ගැන කතන්දර තියෙන සීහිය අමතකුනහම පින්නපස්සකට ආපහු එතෙන්ද ගිහිල්ලා සීන් ඇවිත්තා එක ඔක්කොම කරන්න ඕනේ. එහෙනම් ජීවිතේ මම අපුගේ දෙච්චන් කියන අපිට මේ වැඩ දෙයක් කියලා ආයෙදි මට අමතක වුණා මෙතන ලයිට් එකක් කොහොමදා කියලා. ඉදින්ග දින්ග සති සමාධි වැඩි කරගන්න තමයි උත්සාහ ගන්න. ඒ හරිය හොඳ දෙකේ කියලා ඒකේ කරම කරන තියෙන මම කොච්චර හොඳ ගේමත්තතාව ඉන්ද්‍රේ වේමත්තතාව කියන ඕක. මොකෝම උතුම් කරුණේ ඔය කියනකොට මේ අදහස් ඒවට විරුද්ධව එහෙම කියවන්නේ නැහැ මතක් වෙනින්ද කියලා දන්නේ. බොහොම පින් උතුම් කල්යාණ මිත්‍ර වුණා. කවුරුද 20කින් තේකින් ඇරලා යන අපි කවුරුත් ඉතර කලින් ඉඳන් දන්නේ. සරයි උතුම් දෙය කියලා දෙන එකට අප්‍රමාණ පින් භවෙදී හමු වුණාට උත්සාහ. අශමලි අතම් තිරුවන් සර්ණයි ඇත්තටම අනුශය කියන එක ගැන හුඟක් පැහැදීමක් ඇති වුණා මේ කියන්නේ වැටහීමක් ඇති වුණා වගේ කියලා. ඒ සැකේක නිසා කියලා දෙන විදිහට දර්ශක දුතුමාට මේක වාරයක්ෙන් නලින් දැගලත් මහත්තයාට අනේක වාරයක්ෙන් මේ වගේ වැඩසටහනක් මේ වගේ ඉතින් අපිට ධර්ම කරණ අහගන්න අවස්ථාව සැලසලා දුන්නට ඇත්තටම ඉතින් මට නම් ඉතින් ගොඩාක් කරුණු කියන්න තේරෙන්නේ නැහැ. ඔන්නට මට හිතෙනවා මෙහෙම ඒ හැම දෙයකින්ම නිදහස් වෙන්න නම් මම මගෙන්ම නිදහස් වෙන්න ඕනේ කියන හැඟීම තමයි මට නම් හිතට ඇති වෙලා තින්නේ. දිරුවන් සරණයි දරුවන් සරණයි දිරුවන් සරණයි සත්‍ය ජීතුමා මම පොඩ්ඩක් වෙනස් විදියට හිතුවා කියලා හිතෙනවා මොකද දැන් සත්‍ය ජීතුමා මේ කිව්ව යම් කිසි පිළිවෙලක් කියන්නේ මේ අපි පදිනවා ඊට පස්සේ මෙහෙම මේ ජීවත් වෙනවා ඊළඟට ඇයි මැරිල යනවා දිගටම කිව්වා මේ සතෙක් කියලා ඉපදෙනවා මිනිස්සෙක් කියලා ඉපදෙනවා තවයි නොයෙක් සත්ත්වලා ඉපදෙනවා ඊළඟට මැරිල යනවා ඉතින් දැන් මට උඩි අදහසක් ආවා අදහසක් කියන්නේ ඒක මේ ඇටි ප්‍රශ්නයක් නේ දැන් දුහාමුදුරු කියලා තියෙනවා මේ අපි මේ දිගින් දිගටම මෙහෙම ජීවත් වෙනවා මැරෙනවා මේ මේක කියලාවත් නැහැ කියලා එතකොට දැන් මගේ අදහස් මත ඉස්සක් අමතක වුණා කියන්නේ එතකොට මේ අපි අත්තටම මේ විදිහට මේ ජීවත් වෙනවා කියන්නේ භවයෙන් භවයට අපි යනවා කියලා මේ කියන්නේ මොකක්ද කියන එක මේ මට නම් තාම හරියට පැහැදිලි වැටීමක් නැහැ සත්‍ය හිතුමා මේ පොඩ්ඩක් කරුණා කරලා ඒක පැහැදිලි කරලා දෙන්න ඒක පැහැදිලි කරන්න තමයි මම අදිමදි කියලා තේ නිසා තමයි කියලා අක්තවාද උපාදාන ඡන්දි පයි කියලා ඒක ටිකක් අමාරුයි ඒක ඒ වගේ දෙයක් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා දැන් බුදුරහන්තුත් අපි ගෞරව කරන අපේ පරම කල්යාණ මිත්‍ර දූතුමා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මහන්සේ කියලා දුන්නා ඊට පස්සේ දැන් අපි මේ දැනුම් සම්භාර ලෝකෙක ඉන්නවනේ දැන් ඒ දැනුම් සම්භාර ලෝකෙ ඉන්න නිසා මේ මම ඒ දිත්තේ මා කැමති නම් පුනර්භවයක් තියෙන දිත්තේකට කැමති නම් ඒ වෙන හොයන්න කරුණු කියනවා ඕනම දෙයකට කරුණු කියනවා මේ හොයන්ට ඔප්පු කරන්න හරි නැති කරන්න හරි ඉතින් මම ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තියනවා නම් ඒ කියන්නේ දැන් අර අපි ඉගෙනගෙන තියෙන ලෞකික සම්මා දිට්ඨි 10 කියලා ඒක මූල ඒ ටිකට එන්න මොන ඉස්සර තම මේකේ තේරුමක් නැති වෙනවා අති දින්නන් අති අර්ජන් මිලෝකි මේ යම් කිත්‍යක් කරාම එක හොඳ කම්ම විපාක තියෙනවා නිකම්මාවදී මෞපිය සංයෝගයක් සහිතව අපි ආවේ ඊට පස්සේ අත්‍යාන් රූපවත්ති පරුලුකු මේ දැනට මේ ශාරීරිය තියෙන එකෙන් මේ ශක්තිය ඔකට කියන එක්තරා විදිහකට හැබැයි ඒකට මෙයන් දෙපා ශක්ති සංරක්ෂණ රීතිය කියලා එක්කත් ලෝකෙ තියෙනවා ඒ ශක්තිය විනාශ වෙන්නේ නැහැ තව තැනකට හුමාරු වෙනවා නිසා කියනවා ඒ තමයි අනුසේ ශක්තියත් කියන්නේ භව රාග අනුසතිය එතකොට දැනට ඔය මේක භවංග සිතක් හැටියට දිමල ඒ භවංග සිත තවතනකට යනවා කියන කතාවට එවන ගතියක් තියෙනවා අර කුණ්ඩලගේ මාංශ. ඒවා නිකන් කතන්දර විතරයි කියලා හිතෙන්න වෙනවා. ඉතින් කොහොමද සමන් තේරුම් ගන්නවා? මේක වචනින් කියන්න බෑ. අර බුද්ධ ගෝසාන්තු කියපු කතාවේ හොඳ දෙයක් තියෙනවා අර නැචසෝ. ඒ කපි අනේකන යත් නෙවෙයි නැච අන්‍යෝ වෙන දෙයක්ුත් නෙවෙයි. ඒ දිසා මේ එක එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි කොහොමද අපි ඇතුළට යන්නේ කියන එක. මම මගේ ඇතුළට යනවා අදහස වලින්. ඒ මම තෝරා බේරගන්න. ඉස්සෙල්ලා ඒක අවශ්‍යම උනේ. ඒ සංඥාටි කොහොම නැහැ කියන්න බෑ. ඒ මති මතාන්තරයෙන් ගත්තාගෙන හැබැයි අර ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුහාමුදුරුවෝ. කියන බුදුහාමුදුරුවෝ කියපුවා දැන් ලෝකේ කවුරු හෙව්වත් නිකන් අන්ධබාල කෙනෙක් නෙවෙයි. දැනට 96ක් ඔය කොක්කම හරිනම් අනිත් හතර වැරදෙන්න බෑනේ. ඒ ඒකේ උත්මේ ලෝකේ හොඳ මේ උළු පාවිච්චි කරන කට්ටියගේ සම්මේලනයකට ඒ කට්ටිය කතා වුණේ. ඒත් අපි දන්නේ නොදන්නා දේට යන්නට වඩා දන්න දේ 6ක් 96ට 96ක් දැන් හරිනම් අපිට නොපෙනෙන ඉතිරි හතර වැරදි කියලා කියන තරම් උළුවක් තේන්නේ මට. ඒ නිසා මේ ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු කොටසක් ඊළඟ පස්සේ ලෞකික සම්මාදිට්ඨි කියවිය තමයි. අත්ති ලෝකේ සමනම් බ්‍රාහ්මණ අන්තිමේ මේ ලෝකේ ඉන්නවා මේ පැවිදි වෙච්ච ඇත්තොයි පැවිදි නොවෙච්ච ඇත්තොයි. පැවිදි වෙච්ච ඇත්තන්ට මොකුම් ගුණධර්ම දා පුදු ඒක ඒකත් ඒ කෙනෙක් දෙන්න එපා. එහෙම නැති ඇති. මොකද පැවිදි ඔයත් පැවිදි නොවෙයි නම් තමන් අවතක් සේරු කරනවා. බාගිට දැන් කිචල කියලා හිතනවා වගේ. එහෙම වෙන්නේ නැතුව අත් මේ ලෝකේ සමනෝසා බ්‍රාහ්මණ ඉන්නවා සම්මග්ගත සම්මාපටිපන්න හොඳට මාර්ගයේ ගිය හොඳට පිළිපදිනවා පිළිපදින කියන එක වැදගත්. ඒ කියන්නේ තමන්ම දැනගන්න. දැන් අර අපි සංසි ඉගෙන ගන්නකොට දැන් චෙමිස්ට්‍රි වලදී කියන මෙන්න මේ දේවල් දිය වෙන මේ දේ දැම්මම කියලා. ඉතින් දන්නේ නැහැ ඊට පස්සේ ඒ කට්‍ය අරගෙන කියලා ඒ දියරේ සකස් කරන්න කියලා ඒ පුංචි පොඩි බෝතලෙට ඒ දියරේ දාලා ඔන්න අපි හිතමු ක්වාටර් එකක් මේ ඇමරිකන් ක්වාටර් එකක් දාන්න කියන කොච්චර දිය වෙනවද. ඒක දිය වෙන දියවල ගිහිල්ලා බල කියනකොට මේක තියෙන මේ තාක්ෂණිකෙන් අරක දිය වෙල යනවා. ඊට පස්සේ කැනේඩියන් ක්වාටර් එකක් මේ ඉංග්‍රීසි 45 දැම්මා මේක එක්තරා ප්‍රමාණයකට දිය වෙලා නැතර වෙනවා. ඒක දැනගන්න ඒක මෙච්චරක් තියෙනවා. ඒක ආගමිඩිස් කියන එකන හොයාගත්තේ රත්තරන් වල බර ඔටුනේ තියෙන ඒ වගේ වයි. ඒ වගේ සම්මග්ගත සම්මාපටිපන්නා කියන්නේ මේ කියන ඒවා අර දැන් කීවි අර කල්යාණ මිත්‍ර යා පුරුදු වෙන දෙන්නේ කිව්වා මේ විදිහට දවස් ගාන පුරුදු වෙනයි. දිනපතා පුරුදු වෙනවා. ඒ වගේ තම් අපි ලබන සතිය තියෙන ගුරුවරයෙක් හොයාගෙන මම කලින් ගුරුවරයාගෙන කියනකොට ඔක්කොම බය වෙනවා. තමන්ට බය නැතුව මුළු ආත්ම පවරන්න පුළුවන් බුදුහාමුදුරන දැනදීන්නේ නැත්තම් පණ තියෙන ගුරුවරයෙක් හොයාගන්න. පණ තියෙන ගුරුවරයා චැලෙන්ජ් එකක් ඇත. මරුණු පොතකට වඩා පණ තියෙන ගුරුවරයා හැමතිස්සෙම මට අභියෝගයක්. මොකද මගේ ඔළුවේ තියෙන්නේ බුදුහාමුදුරන ඇතින්ද හොඳයි දැන්. පුතින් ඉතරයි මට බුදුහාරු කියන්නේ. ඒ නිසා බුදුහාන් ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව දිනු කරගන්න. දිනු කරගෙන ඊට පස්සේ ප්‍රතිපදාවට ගිහිල්ලා හොයාගන්නවා. මුලදී ශ්‍රද්ධාව. දැන් එතකොට අර අත්තවාද උපාදානෙට ගිහිල්ලා ආත්මින් ආත්මයට යනවා කියන එක අර චීනේ ඉන්න එකම වෙනදෙන් ආවි. එයාගේ අනුශය ශක්තිය තාම හැබැයි තියෙන එකයි කියන්න ඕනේ. අපි කවදාවත් ඒ ගැන කතා කරලා නැහැ හැබැයි. ඉනිසා තමන් කා කී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වල විතරයි කියන්නේ. එතකොට ඒව නැතුව දැනට අපිට අත ගන්න පුළුවන් තරක් තියෙන්නේ මොකද්ද? දැනට බලන්න පුළුවන් මත්තම රහ විඳින්න පුළුවන් ධර්ම කොටස තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන දැනගන්න. මත්ත දැන් දිව ගාලා අත ගාලා බලන්න පුළුවන් දුකක් තියෙනවා. මේ දුක ඇයි ඇතිවේ කියන එක මට බලන්න. එසා ශරීරේ මැරෙන හැටි මට වෙරිෆයි කරන්න අත්දකින්න පුළුවන් දැනගන්න පුළුවන්. ආයි කවුරු කියන්න ඕනේ. ශරීරයට වේදනා දැනෙන හැටි දුක දැනෙන හැටි ලෙඩ හැදෙන හැටි ඒකේ ඒකට ඒක සියන හොඳ ඥානක ඒකින් ආස්වාද ලැබෙන හැටි ඒකින් ආදීනෙම එකෙන් අයින් වෙන්න පුළුවන් ගැතිය කොහොම මට තේරෙනවා. ඒ ටිකට එන්න ඕපනයික කිවි ඒක සම්දික්කයි ඕපනයික. අනිත් ඒවා අර කලි කියපු මත ටික තමයි එන්නේ. ඒ නිසා ඒවට එච්චර තනක් දෙන්න එපා. මේ ඒවා නිකන් මේ සමාවෙන්න මේ වචනපත කතා කිවල සත්‍ය ජීවි ගොම් කතා කියන ඉතන ඒ ටිකයි. ධර්ම මාර්ගයේ තෙන්ත අර ප්‍රතිපදාවට එන්න ඕන. සමේ පෑ දෙකෙන් පස්සේ ඔක්කොම මතකල ධර්ම මාර්ගයේ පමණ පිවිසෙන්න ඕන. අර තමන්ගේ ක්‍රියාකලාපේ සීලය සහ ඉන්ද්‍ර සංවරය තියන්න ඕන. සතුටින් සතුටින් සුන්නා. මේ අපි වාග් ඉගෙනගෙන තියෙන කරුණු ඉත හැමදාම කතා කරනවා. මදාම කතා කරනවා. සමාවෙන්න මම කතා කරාද මම අද ආයි ප්‍රශ්න වලට උත්තර දෙපෙන්න බුදුසරණ මට කියලා දෙන්න. චරණ සරණ සීල දෙනාටම මම නම් තේරුම් කරගෙන තියෙන විදිහට ඇත්තටම මම කියලා නැතුණා කිසිම අපිට ප්‍රඥප්තියක් වශයෙන් මම කියලා දාගන්න සිද්ධ වෙනවා කියන මේ සාකච්ඡා කරනකොට බොහොම වෙලාවට මේ දවසේ හරි මොහොතක් මොහොතක් පාසා ජීවත් වෙනකොට අපි මේ විශේෂයෙන් මේ සංසාරයෙන් නිදින් කියලා නිවනට යනකොට එතකොට අපි ඇත්තර ගන්නා වූ අනුශය ධර්ම තුලින් මිදී හැක්කේ කෙසේද කියන එකයි අපි මම නම් තේරුම් අරගෙන ඒ විදිහට යන්නේ. එතකොට ඒ විදිහට කරනකොට අර ආසාපි සම්ප්‍රජානෝ සතිමා කියලා ඊට පස්සේ අපි හිතනවනේ කායේ කායනුපස්සීවිති කියලා. එතකොට මුළු දවස පුරාම මොහොතක් මොහොතක් පාසා අපි ජීවත් වෙන මොහොත තුන ඒ තුල තියෙන සංස්කාර ඇති කරගන්න එනවාද? ඒ ඇති කරගත්ත සංස්කාර තේරුම් අරගෙන උපාදාන කරගන්නේ කොයි විදිහට නොයන්නේ විදිහටයි බලාගෙන භාවනා කරන එක ආනාපාන සතිය නිමිත්තට හිත කියලා එහෙම නැත්නම් ඇතිවෙච්ච ධර්ම කරුණු මොනවාද? ආවේ දේශයද දේශයේ දේශය ආභව දැනගෙන තේරුම් කරගන්නවා. ඒ දේශය ආභව ඒක ආපව එන බව දන්නවා. එන්නට ඒක ආවා නම් මට මේ දේශයේ මේ ආවේ මොකද්ද කියලා මුල හොයාගන්නවා. ඒ විදියට අනුශය ධර්ම ඇති දුක වෙන සසර දුක් දෙදි කරගත් හේතු ජීවත් වීම තමයි මම නම් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අනිත් කල්යාණ මිත්‍ර කිව්වා ඒවා මම හිතන්නේ ඇත්තම හැම දෙයක්ම හරි හොඳයි. ඉතින් කඟකට බහිඳ බොහොම සොඩ පොළවල් තියෙන බව තේරුම් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ හැම එකක්ම මම හිතන්නේ හැමෝටම උදා වේ කියලා මම හිතනවා. මම මෙතන පෙන්නන්නමයි බුදුරජාණන් වහන්සේ දවසක් ඊරියෙක් දැකලා ගිය පස්තාව. මේ ඊරි පෙර ආත්මයක කුකුලෙක් වෙලා ඉඳලා ස්වාමීන් වහන්සේට නම ධර්මයේ සත්‍යයනාක කොට ඒකට ආසාවෙන් වෙන්නේ හුස්සන් දීලා මෙතන පටානේ වෙන්නේ සමහරකට. කෙසේ වූ මනස ආත්මයක ඉපදිනා එක දිනම එයාට භාවනා කරන්න සිටුණා. මේ අසුචි කොටකට තිබ්බ පණුව කොටක් දැක්කම එයා ඒකකින් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකෙන් ආපහු ඇවිල්ලා මේ ඊදීක් වෙලා ආත්ම ගානක් වෙන විදිහට ඉතිලා ඊදීක් වෙනකොට බුදුරජාණන් වහන්සේ දැකලා සිනහපාකල් පහළ කරාම ආනන්ද හාමුදුරුවෝ මේක තේරුම් කරලා දුන්නා. ආනන්ද හාමුදුරුවෝ මෙන්න මේකයි සසරේ මෙච්චර දුක දුක්ඛ කියන්නේ. එතකොට ඒ ඊදීක් පස්සේ ගිහිල්ලා මනුෂ්‍යාත්ම කීපයක තායිලන්ත ලංකාවේ තියෙන පොතක තායිලන්තේ බුර්මේ වගේ රටවල් වල ඉපදලා අන්තිමට ලංකාවේ උපදේශයේ කීපදෙනා මුතිවරුත් එක්ක භාර්යාව කියලා ඉන්නකොට මේ අභිඥාතරාපි ස්වාමීන් වහන්සේ නමක් දානෙට වැඩියම් කියලා තිනු අන්නාර ඊදී කිටි එක්ලා වේද එක්නාගේ ඉඳලා අපි දානෙට ගියා. ඊට පස්සේ මේක ඇහිලා මේ කාන්තාවට ස්වාමීන් වහන්සේ වඩම්මල තමන් ගැන දැනගත්ත පෙර කතාව. ඉතින් ඊට පස්සේ සසර ගැන දුක හිතලා මහාන වෙලා මගපල ලැබලා මේ තේරි ගාතාවක් කියලා තිනුවා කියලා මට දැන් තේරුම් ගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ අපි ඇවිල්ලා තියෙන අනාදිමත් සංසාරේ කොච්චර දුර මේ වගේ ඇවිල්ලාද? තවත් කොච්චර දුර යනවද කියන එක. ඉතින් මේ වගේ විදිහට අනාගතයේට මේ උපාදාන ඇති කර නොගැනීමට භාවනා කිරීම යෙදීම දවස තුල යෙදීම තමයි මම නම් තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න සර්වන් සර්ණයි සතිජිත් මාත්මය ඇතුළු කල්යාණ මිත්‍ර සමග සති තුනක් ඇතුළත මේ අනුශය සම්බන්ධ සති දිට්ඨිමා කියන බොහෝ දේවලුත් කල්‍යාණ මිත්‍රයන්ගේ අදහසුත් මම ඊට ඌමනාවෙන් අසස සිටියා. ඒ තුන මම ගොඩාක් දේවල් දැනගත්තා. සති දිට්ඨිමාත්මය නිතරම කියුවේ ඔබ්සෙෂන් කියන එක තමයි අනුශේෂය බලපවත්තන් කියලා. මම ගොඩක් දේවල් සිටින් එනකොට මම ඒක දැන් දාලා බලනවා මේ කොහොමද මේ අනුශය වගේ දේවල් ඇති වෙන්නේ කියන එක. ගොඩාක් විතර දැනගන්න පුළුවන් අපිට මේ මාන කියන වගේ ඒවා ඇති වෙනවා. විශේෂයෙන්ම ජයසමාර්ථ එක අවස්ථාවක් කිව්වා අපි මේ විශේෂයෙන් ලංකාවේ පිටරට යනකොට ඒ වගේ දේවල් ඇති වෙනවා. මම ඒ අවස්ථාවේදී සතිදිත් මාත්මය කියලා දුන්නා වගේ ගොඩාක් විට ඉන්ද්‍රිය සංවරයට පර වෙනවා. ඉන්ද්‍රිය සංවරයට පර වෙලා පුළුවන් විදිහට සීල ඇති කරගෙන මේ දේවල් වලට පෝෂණය නොවි සිටීමට තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම මේ දේවල් ඇති වෙනකොට මේ දේවල් වලට ඕපන්ලි ෆේස් කරන එක තමයි මම කරන්නේ. ඒවා අංගකින් නොසිටීම මට අද ගොඩාක් හිතුණා මේ සති මහත්මයා කිව්වා වගේ යෝජනා කළා වගේ මේ අපිට ඕපන්ලි කතා කරන්න පණ තියෙන ගුරුතුමෙක් හොයාගන්න පුළුවන් නම් මේක ලොකු දෙයක් කියලා. ගොඩක් විට අපේ තියෙන මේ මිනිස්සේ දේවල් සමහර විට අපිට ඕපන්ලි කතා කරලා ඩිස්කස් කරගන්න පුළුවන් නම් ගොඩක් ඒක පිළිහිට වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේ දෙයක් මම ඉදිරියට කරන්න හිතා ගන්නවා. ඔබ සමට ත්‍රිවිසරණ මට මේ පොඩි ප්‍රශ්නයක් ආවා. මේ එකමන් තත්ති මාගේ මහන්ල කැමතියි. දැන් මොකද මේ දැන් සුදුසුමා කිව්වා දැන් අද පොඩ්ඩක් අර ෆිසික්ස් පැත්තට බර වෙන විදිහට මේක මේ අපි මේ ශක්තිය සංරක්ෂණය වෙන විදිහට දැන් අපි ඥාත්මින් ආත්මයට යනකොට හරි එන්නේද සිද්ධ වෙනවා කියලා. එතකොට නිර්වාණය යනකොට මොකද්ද වෙන්නේ? නිර්වාණය කියනකොට මේ ශක්තියද මොකද්ද වෙන්නේ? මේ ශක්තිය කොහෙට හරි ගැබ් වෙනවද නැත්නම් මේ ශක්තිය සම්පූර්ණ නැති වෙලා යනවා මේ ලෝකෙන්? අනේ කොහොමද මට හිතෙන්නේ දැන් බලන්න තේරුවන් සරණයි රොෂන් මාත්මය. රොෂන් මාත්මයයි ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කළා සත්‍යතුමාට. අපි ඒ ප්‍රශ්නයත් අරගෙන සත්‍යතුමාට යොමු වෙනවා. සත්‍යතුමානි මේ සත්‍යතුමා පැහැදිලි කළා මේ කුමන හේතුවක් හින්දා හීන ලෝකේ සැරිසරනකොට මේ මනෝ ස්වરૂපයන් විසින් මේ සත්වයා යට කරගෙන යන තත්වයක් තියෙනවා නම් එයා ඒ ලැබෙන දේවල් නැත්නම් මේ මනෝ තත්වයන් සියල්ලම මෙතන නැත්නම් දිගින් දිගටම මේ අගේ කරලා ඒ එහෙමත් ඒ වගේ මේ පිළිබඳව උසස් වශයෙන් කතා කරන තත්වයක් නැත්නම් ඒ වගේ මේක තියාගන්න තත්වයක් නැත්නම් ඒ තමයි මේ රාගන් සංගේ කෙලවර වීම කියන කාරණාව මතක් කළා. එතකොට ඒ විදිහට මේ අනුශේ පෝෂණය කිරීම අනුශයතේ වේගය අඩු කරගන්නේම මේ අපි අර ඉගෙනගෙන තියෙන නාභිනන්දති නාභිවදති නජ්ජෝසාචිත්තති කියන ඒ ආකාරයේ පුහුණුවක් ඉන්ද්‍රිය සංවරය තුළින් ඇති කර ගන්නා වූ ඒ පුහුණුව තුළින් ද කියන කාරණාව සත්‍යතුමාගෙන් අපි මේ සාකච්ඡාව අවසාන කොටසට ඇවිල්ලා තියෙන හින්දා නැවතරක් ඉස්මතු කර ගන්න කැමැතියි. ඒතර ඒ ආකාරයට මේ අනුශේ පෝෂණය කිරීම අඩු කර ගන්නවා නම් වළකා ගන්නවා නම් ක්‍රම ක්‍රමයෙන් මේ අනුශේ සමුල ඝාතනෙහිවත් අනුශේ ප්‍රහාණයක් කවදා හෝ මේ තණ්හාක්ෂය වෙන අවස්ථාවකදී සිදු වෙන්නේ ඒ ප්‍රතිපදාව තුළින්ම ද කියන කාරණාව සත්‍යතුමාගෙන් නැවතත් මේ සත්‍යතුමාගෙන් ගන්න කැමැති මම සත්‍යතුමාට යොමු වෙනවා. සත්‍යතුමානි ඒ කාරණාව උනත් අර කලින් අහපු කිසියම් ප්‍රශ්න තියෙනවා නම් ඒවටත් ආලෝකයක් ලබා දෙන ලෙස ඉන්න සුළු මම අනිත් දෙනාට යොමු වෙනවා. ඊළඟ සැරේ තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. සත්තම අපිට සමහර උතුම් ගුරුවරු මගේ හැරෙනවා. අපි කිව්වර බුදුහාඳුරු පිටියනන් මහත් ළඟට ගිහිල්ලා සිරිපා වඳින්න තුමනායි කියලා උපක දිවෙදි කියලා ගිය උදුරා අපි පිච්ච ගමන් බුදු උදු වැඩියාමල් පිච්ච ගමන් දෝ කියලා දැක්කියා. අපි හිතුණා මෙයා කවුරු හරි කියලා. එයා විතරක් නේ අර අර පස් දෙනෙක් පිළිගත්තේ නෑනේ. ඒ තමයි අපි අර මං හිතානේ ඉන්නේ විද්‍යට උනේ බුදු වෙන්න. කොණ්ඩාඤ්ඤත්තා ත්‍යාගි ජීේම උදාහඳු ගැන දැනගෙන යාගේ ඔළුව කිව්වනේ මෙයා බුදු වෙනවා කියලා. යාගේ ශාස්ත්‍රය, යාගේ විද්‍යා ඥාන ඉගෙන ඒ කිව්ව අනිවාර්යෙන් මෙයා බුදු වෙනවා කියලා. ඉන්සා තමයි යා ගිහිල්ලා යන්න හිටි. නමුත් පිළිගත් සම්ප්‍රදායෙන් අයින් වෙච්ච ගමන් සිද්ධවත් ඇත්ත ගින හෙට මහා බෝධිසත්වයන් වහන්සේ කිසිවෙකුට පුදුම ගෞරවයක් තියෙන. ඒ අසුන්දරාගේ ආදරණීය මිත්‍රයාණන්ට. එහෙම ගිහිල්ලා මේ හැම දෙයක්ම ප්‍රැක්ටිස් කරලා වැඩක් නැහැ කියලා අත්ත ගම. තුන්දන්නේ පස්සේ බද්දී සුවප්ප මහා නාම කිවගේම අස්සජි. සතුන් නන්දෙන් කැපකිරීම වල කලමයක් ගෝලෙ දැන් බුදුවේ කියලා බලන්නේ. ඒක අත්තර ගමන් අනිත් හතර දෙනා පැත්තකින් යන කොණ්ඩඤ්ඤ සිතුවනේ ඒක නම් වෙන්නේ නැහැ කියලා. ඇයි? එයා ඉගෙනගත්ත විදිය නෙමෙයි මෙයාගේ. ඒ වගේ අපිට දැන් තියෙනවා මේ අවමං කරනවා නෙමෙයි කිසි දෙයකට. අපි කියනකොට මේ කතා කරන එක්කෙනා ඒ ගෲප් එකේ ක්ලබ් එකේ අපි සංස්කෘතික ගර්භාෂයේ ඉන්නේ. අපිට හරිය රැකවරණ ගර්භාෂය හැමතිස්සෙම කලන පෝෂණය නෙවෙයි ඒක රැකවරණයක් කියන්නේ. ඒකෙන් එළියට එනවා කියන්නේ දුක නිදින්න එන එක. ඒ වගේ මේ සංස්කෘතික ගර්භාෂයෙන් එළියට එන්න ආව ගමන් ලෝකෙට එන. ඒක එහෙම වුණත් අපි උපකලා වෙන්න ඉඩ තියෙනවා. ගුරුවරු මගේ හැරෙන්න ඉඩ තියෙනවා. ආචාන් සාහාන්දුරු ළඟට ගියේ සමහරු ඉතින් ගියාම යාම මට බුරුමින් අහලා තියෙන කෙනෙක් මම එහෙ යන්න ඕනේ කියලා යනවා. එහෙ යනකොට අය ගිහිල්ලා මම මාස ගානකට පස්සේ ආයෙනවා. ජාවම් ආචාන් චාම් අමාව නැති කියලා. එතකොට කියන්නේ ඇයි පයි කියන්නේ නැත්තේ? පයි කිවරන් ආන්නේ. මම ඉතෝදී අන්තරකට අපි හැමතිස්සෙම අර ලිවින් මාස්ටර් කියන එක කියන අපිට චැලෙන්ජ් එක. මොකද මම පොතේ තියෙන හැටි නෙවෙයි අකියා. අර මං හිතන අන්න එතන මානසික. මට චැලෙන්ජ් එකක් ඉච්චකම මං කැමති නෑ. ඒ තියා අටජඩු ගානේ මුඩු හිසක් අහසුරක්වත් තිබුණා පිළිගන්න නම් සවල් ඒ නෑ හයියෙන් යන්නේ අර හාන්දුරක් වලින් පෙන්නයි කියලා දානේ හිතරක් දෙනාට ඉවර දෙන්නේ නැහැ ඒ වගේම. ඒ වගේ මිනිස්සු තමයි සම්බත් හොඳට හැරලා බලන්න ඕන වටපිට. හැමතිස්සෙම සජීවී ගුරුවරයා හැමතිස්සෙම තමයි චැලෙන්ජ් එක. මොකද මගේ පොතේ ඇති නමුත් ඒ සජීවි ගුරුවරයෙක් ගතුගුණ දෙකක් තියෙනවා කියන්න. ඊළඟ සත්‍ය අපි කතා කරන්න ඇත්තේ මම කතා කරන්නේ ජී සීග සම්පන්න ඒ සුත්ත කල්යාණ මිත්‍රෙක් ගැන කතා කරනවා. නමුත් අද මේ අනුසයක් සමහර ඇත්ත ධර්ම සාකච්ඡා අනුසයක් කරදර කරන නිසා මේකට මේ අර ශක්ති සංරක්ෂණ රීතිය ගැන කියනකොට මම හිතුණා ඒක වෙයි කියලා. ඒක අනිවාර්යයි. අපි ඊගෙන වෙන දවසක කතා කරමු. කොහොමද වෙන්නේ කියලා. බුදුහාම කියන්නේ පහනක් නිමනවා කියලා ඒ වගේ. එතකොට සංරක්ෂණේ රීතියට ගියොත් එහෙම ඊට පස්සේ කියන්න පුළුවන් ඒක ගියා විශ්වයේ තුනයි. ඒකද ගියාම තමයි මේ වෙස්ටර්න් මයින් තියෙන ඇත්ත. ඒක තාර්කික දීග මයින් දීග මයින් කියලා කියන අපිට තියෙන ඉන්දියන් මයින්. එතකොට ඒවා මේ anthropologically නැත්තම් ඒ විදිහට වෙන විදිහකට මේ බුදුහාම කමිටු කියනවා නෙවෙයි හැම ඒ වචර ගණන් ගන්න. ඒ ග්‍රීක මයින්ඩ් එකට ආව ගමන් මේක වෙන්නේ තව එකට යනකොට ඒකට හදාගන්න හොඳ වචනයක්. ඒකට තමයි දැන් ඔය තියෙන අර universal consciousness කියන එක දාලා. මොකද අපිට කොහේ හරි තැනක් ඕන මේ එක භවතන්නන කොටස පවතින. නැරෙන්න තැනක් ඕන. ඒ කරූප ලෝකෙක නැරෙන්න ඕන නැත්නම් රූප ලෝකෙක නැරෙන්න. අර සත්‍ය දිය වෙනවා කියන එක පිළිගෙන හරිම ආරෙන් නිසා ඒකට යන්න එපාද නැති. අත් බුද්ධිය වශයෙන් තේරුම් ගත්තාම බුද්ධි වශයෙන් තමයි අත යම් පදී නිබ්බන්ති දීරා යතයන් පටිපෝතෙල් නැතු ගියාම ඒක පහ දුක් පහන නිවිල යනවා. ඒ කොහාට යන්නේ කියන්නේ කොහෙ යන්නේ නැහැ. අර ඕෆන්හයිම කිවි ඒක ඇත නැත නැත ඇත යාර හතරට යන්න දෙපයි කියලා බුදුහාමුදුරු ඒකම තමයි දේශනා කළේ. පරමාණුව ගැන පරමාණු තියනවද නැද්ද තියනවද නැද්ද දෙකම නැද්ද නැත්තම් නැත්තේ නැද්ද ඇත්තෙත් නැති ඔය හතරට යන්න දෙපයි කියන්නේ. අපි බුදුහාම කියවා ඒකේ ඇත අති තථාගතෝ පරම්මන්න නැත්ති තථාගතෝ පරම්මන්න බුදුහාම මරණ ප්‍රත්‍ය පිළිගන්න පාසට නැත්නම් සත්‍ය බුදුහාම පිළිහිටන් ඒ සත්‍ය භාවයට මොකද වෙන්නේ කියලා ඇති වෙනවද ඇති වෙනවද බුදුහාම කියවා ඒකට යන්න දෙපැයි උත්තර දෙන්න බෑ කියලා. තීස ප්‍රතිපදාව තුලින් පස්සද්ධි සම්බුද්ධයන් ගියටි ගිහිල්ලා අයින් කරමු ගමන් ඒ අදහසත් අයින් වෙනවා. ඒකයි හොඳේ. එතකොට ඔය අදහසට අපි කිනාවේ එය දහක අපි පිපසිනාව. බොහොම හොඳයි බොහොම කින් බුදුසරණ අනිත් අංගහරිය කැමති ඉන්නේ අනිත් කල්ලාන් චංගි අහම් තමයි කියලා. මේකට හේතුව දැන් කවදද මේක පටන් ගත්තේ කවදද ලාවද කියනට වැඩිය මේක දැන් මේ මොහොතේ ඇති වෙනවද මේ දැන් ඇති වෙන දේ අනුසය වෙන්න ඉඩ තියනවද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි නේද කියලා වගේ හිතුණා. එහෙමනම් ඇත්තටම දැන් මේ ඔබතුමා කියව බොහොම ලස්සනට අර මතු පිළිග සූත්‍රය අරගෙන මේ පපංච සංඛාර සංඥා ඊයර් පස්සේ කාවිච්චයට තියාගන්න ඕන නැත්තම් මේකයි රාගානුසය කෙලවර කියලා. ඉතින් ඒක ඉතාමත්ම හිතට වැදෙන දෙයක්. ඒක දැක්කොත් ඉතින් මේ විදිහටයි මේ ප්‍රපංචයට යන්නේ කියන එක තේරුම් ගත්තොත් දැකලම තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ කියලා තේරුම් ගත්තා. ඒ වගේම පොඩි උදාහරණ දෙකක් හිතුණා මට කියන්නම් කියලා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි සාමාන්‍ය මනස ස්වභාවය අනිත් අය කියන්නේ අපිට තියෙන්නේ සමන්ගේ අනුසය දෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවක් මම හිත නිකමට හරි කිව්වොත් දැන් අදටත් අපි බොහොම තදබල විදිහට සාකච්ඡා කරන නිසා පොඩ්ඩක් හිනාවටත් එක හොඳයි කියලා. පසුගිය සතියේ ඇත්තට සති දෙකේ දවස් 10 රිට්‍රීට් එකට ගිහිල්ලා ඉතින් හැම දිනම අපි මේ ලොකු බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම හැම දිනම මම හිතන්නේ නිවන අවබෝධය පිණිසමයි කියලා ඒත් නැවිලා තියෙනවා. ඔය ආදිවාසී ඉතින් සිල්ලාගෙන කළාන් දැන් දානශාලාවට ගියාම පළවෙනි දවසේ ඒ ස්ථානීය චීන භාෂාව කතා කරන අයට අයිති තැනක්. ඉතින් ඒ කුස්සියු යන්නේ ඒ අයමයි. ඉතින් ඒ අය බොහොම කරුණාවෙන් ඒ ඔක්කොම නොමිලේ ලබා දෙන්නේ. ඉතින් හිතුන් කෑම බීම ඔක්කොම. ඉතින් ඒ බොහොම හිතේ ශ්‍රද්ධාවකින් තමයි ගිහිල්ලා ඒ පොලිමේ හිටගෙන හිටියේ මොනවාරි දෙන දෙයක් කනවා දැන් කියලා හිතාගෙන ඉන්නකොට ඊට පස්සේ කීයේ ඉතින් අපේ මේ ලංකාවේ තවත් කෙනෙක් මෙයා මගේ කාණ්ඩ කරලා දැන් මේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ කිසි ප්‍රශ්නයක් නැතුව අර දීප දේවල් කෑවා. දෙවෙනි දවසේ දැන් මෙයා ගිහිල්ලා දැන් බලාගෙන ඉඳලා මෙයා පිටිපස්සේ ඉඳලා හෙමින් කියනවා. "දී මේ මේ මේසු තාලෙත් ටිකක් වුණ හැටි දන්නේ නැද්ද?" මේ කියලා. ඉන්නේ මට මොකක් කියන්නත් බැ මේ වෙලාවෙදී බොහොම මයින්ඩ්ෆුල් වෙන්න කියපු වෙලාවෙදී. ඉතින් ඒක එච්චරයි ඉතින් එහෙම කිව්වා. ඊට පස්සේ ඉතින් කන්න බොන්න ගිහින් දැන් මේසවලට කියලා ඉතින් වාඩි වුණාම දැන් එහා පැත්තෙන් ඉන්නේ කෙනා කියලා. ලොන්න ගෑස් මොතලයක් ගේන්න බැරි වුණානේ කියලා. ඉතින් මේ කවුරුත් නිවන් අවබෝධ කරන්න ගිය අය ඉතින් අනුගේ කතා වැඩක් නැහැ නේද? චිත්‍රකත් ඒ වගේම දෙයක් වුණා. බුදුමඳුරට ගියාම දෙපැත්තේ බුදු කිලව දෙකක් කියලා තියෙනවා. එකක් ගහලා තිනවා මෙඩිසින් බුද්ද කියලා, අනිත් පැත්ත ගහලා තිනවා වෙස්ටර්න් අමිතාභ බුද්ද කියලා. ඉතින් ඒකට එච්චරම හිත කැමතිනේ නැති බවකුත් දැක්කා ඒකත්. කොහොමහරි මෙතනදී තීරණේ මේ අනුසය කෙනෙක් ඔබතුමා විස්තර කරනකොට ඇත්තටම මේවා මේ අපි හිතුවට අපි ළඟ නෑ කියලා දැන් සිල් සමාදන් වෙලා නිවන් අවබෝධ කරගන්න මේ භාවනා කරන්න ගිය අපි මේව නෑ කියලා හිතන් හිටියට ඒ අවශ්‍ය හේතු සකස් වෙනකොට ඒවා පැනගෙන එන්නේ නැහැ. දැන් අර වෙලාවේ අර විදිහට පරිපූර්ණ දන්නේ නැද්ද කියලා අහපුවක අපිට හිතාගන්න පුළුවන් කියලා හිතනවා. මේව තමයි මේ අස්සේ යට තැගවිලා තියෙන කවදාකවත් දන්නේ නැහැ. භවාන්තර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊයේ වෙච්ච එකක් ඉතින් දවස් මා අවුරුද්දෙන් විතර වෙච්ච එකක් වෙන්න පුළුවන්. කොහොම හෝ වේවා ඒවා එකතු වෙලා තිබිච්ච හැටි. නමුත් අර වෙලාවේ මේක දැනනක ලාකු හැටි. අරක දැකපුවම මේකට මම කැමති නෑ මෙන්න මේකයි මගේ කැමැත්ත කියලා අල්ලගෙන ඉච්චකෝ හැටි. ඉතින් ඒ වෙලාවේ ඒ විදිහට දැන් ඒක ඉතින් ඇත්තටම කතාවක් විතරයි. නමුත් මෙතනදී ඇත්තටම අපේ මේ අනුසය දකින්න ඕන කියලා හිතන එකම තමයි හිතට එන්නේ. මේවයි දිවල් සිටු වෙනවාද කියන එක. ඉතින් මේ හැම දෙයක්ම ඉතින් අපි සාමාන්‍යයෙන් කියන තේම තමයි ඒක සිහියෙන් හිතිය. හොඳට කල්පනාවෙන් ඉන්නකොට මේ දේවල් ඇති වෙන්නේ නැති. මම මෙහෙමයි කියලා හිතාගෙන හිටියට ඒ හේතු සකස් වෙනකොට මේ හිතපු නැති දේවල් පැනගෙන එන හැටි අහුවෙලා තියෙනවද කියන එක තමයි දැනට එකතු කරන්න කැමති. ඒ ගැන තමයි වැඩ කරන්නත් බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්නේ. දේවල් සරණයි. බුද්ධ සරණයි. මදුපිණ්ඩික සූත්‍රයේ අපි සාකච්ඡා කරපු හරියක් අමතක වෙලා වගේ පේනවා නිත සූත්‍රයේ වදාරන්නේ යොමු කළ යුතුයි කියලා හිතනවා. මාදයක්තුළු අද එතෙන්දී අපේ කච්චාන හාමුදුරුවෝ විස්තර කරනකොට උන්වහන්සේ දේශනා කරනවා අද චින්නන් සංගීති පාසය දන්නවනේ. මම හිතන්නේ දන්නත්‍යත්වෙන්නු කියන්නේ කිටි කරන්න ඕනද කියන්නේ පස්ස පච්චා වේදනා යම් වේදේති තං සංජානාති. නැත්නම් අපි දන්න වචන දැන් යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේ තං පපංචේති යම් පපංචේති අනිලඟ දෙනවා සතුන් නිදානං පුරිසං හේ හේතු නිසා පුරුෂයෙක් කෙනෙක් අපට දානවා. පපංච සංඥා සංකා පුරුෂං සමුදාචාර අපහිව පුරුෂයා වහගෙන යනවා. ඊළඟ වචන වැදගත්. අතීතානගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. අර ඔළුවේ ඇඳිච්ච ඇහෙන් දැකලා ඔළුවේ ඇඳිච්ච මුළු රූප පද්ධතියම මේකට සම්බන්ධ කරගන්න. අතීතානගත පච්චුප්පන්න ඒ රූපවල තමා මෙයක් කිමින්දේට පටන් ගන්න. එතෙන්දී මජ්ජේ සූත්‍රයේ අර එක කොටස අධ්‍යාත්මික ආයතන අනෙක් කොටස බාහිර ආයතන එක පැත්තක් අනිත් පැත්ත. ඒ දෙක ගැට ගහන්නේ කොළ දෙක ගැට ගහන්නේ නූල් තමයි සංසම් මජ්ජේ සිද්වෙන්නේ. ඒකෙ මතකෙ තියෙනවා. ඒකෙන් තමයි ගැට ගහන්නේ. ඒක අපි මතක් කරා. ඊට පස්සේ සිහිපත් කර එදා සාකච්ඡා කළා. ඒ කච්චාන හඳු දේශනා කරන දේ ඇහැ තියෙනකොට තමා චක්කු විඤ්ඤාණ තියෙනකොට තමා මේ පස්සේ කියන එක පේන්න පටන් ගන්න. ඒ පස්සේ කියන එක තියෙන නිසා තමා වේදනා කියන එක තේරෙන්නේ. ඒක නමක් දෙන්නේ. දැන් අපිට කතා කරන්න මාතෘකාවෙන් ඒ වයින් එකයි කියන්නේ. ඒ විඳන තියෙනකොට සංඥා දෙනවා. ඒක ගැන ඊපස්සේ විතක් කරා. ඒ විතක් ඇතුලේ කතාක වචන නමේ ඇතුලේ සංකේ වචී සංකාර ඇතුලේදී මගේ කතාන්තරය හැදෙනවා. මම කතා කරනවා. මම ධර්මදිනකොට මට පුළුවන් ධර්ම සාකච්ඡාවක් කරන්න ධර්මදින බව තේරෙන්නේ. ධර්මදින වන්ති උගන්නන්නේ මොකද්ද කියලා හිතේ. ඒ වගේ දේවල් සිද්ධ වෙනවානේ. එතන ඒකෙන් පෝෂණය වෙන්නේ අවිජ්ජානුස. අපි ඒක ඉගෙන ගත්තයි. ඉතිගතම. පෝෂණය වෙන්නේ අර අර චාර්ජ් වෙනවා කියලා අපි කියන්නේ. අනුශේ චාර්ජ් වෙන. දැන් අනුශේ චාර්ජ් නොකරගන්න ප්‍රතිපදා තමයි අපි එන්නේ. ඒකෝටි අපි සීසෙන් සාකච්ඡා කළා. මදුපින්දිකස. ඒ මහා කච්චානහම්තු එක විස්තර කරන්න. උන්වහන්සේ දෙකට විස්තර කරපු අන්තිම හරිය ගැන අවධානය යොමු කරන බලන්නේ. එන බලන්න. බුදුසන්නේ ජාන්ත මහත්මයා කතා කරන්න ડોක්ටර් මාද බුදුසන්න දැන්ම වක්ලා ගියේ. බුදුසන්නේ. බුදුසන්නේ හත්තේ බුදුසන්නේ කතා මම කරාද. ගොඩක් හම්ම මොකද කතා කරේ වගේ හත්තේ මම මේ අනුසී ධර්ම වල තියෙන අපේ පෝෂණය වෙන හැටිත් ඒ වගේම කොහොමද අපි අරමුණු එනකොට ඒක ඒ වගේම අපේ මේ සංස්කාරය මත නැත්නම් අපි ක්‍රියාත්මක වෙන විදිහ අර චාර්ජ් එක ඇති වෙන්නේ චාර්ජ් එක පාවිච්චි වෙන හැටි ඒ වගේම චාර්ජ් කරගන්න මෙතන නිරන්තරයෙන්ම චාර්ජ් වෙන හැටි මම හිතනවා අපිට සෑහෙන අවබෝධයක් ආවා කියලා. ඉතින් ඇත්තටම දැන් අපිට දැන් අපිටම අපි හැමෝටම තියෙන එක අනිවාර්යෙන්ම තියෙන දෙයක් මේ අවස්ථාවේ මගේ නම් ඒක දැනෙන්නේ. හැබැයි අපිට මේ යම් යම් මරමුණු ඇවිල්ලා ඒවට රියැක්ට් කරපු විදිහ ඒවට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියන එක සමානවට ප්‍රතිචාර දක්වගෙන යනකොටත් තේරෙනවා මේ මගේ ඇවිස්සෙන්නේ මේ වැරදි දෙයක් නේද කියලා. පෞද්ගලික කිව්වොත් මට ඊයේ පෙරේදා විශ්වවිද්‍යාලයේ කාර්යාලයේදී මම පහත් සාමාන්‍ය පුරුද්දක් කරේ කිසිම කෙනෙක්ගේ වැරද්දක් කියන්න කැමති නැති කෙනා. ඒක කියනවා මට හිතාමත්ම අපහසුතාවයකට මමපත් වෙනවා මගේ අතින් යම් කෙනෙක්ගේ වැරද්දක් කියවම. හැබැයි මේ ළඟදී තව කෙනෙක් එක්ක මගේ අතින් එහෙම දෙයක් කියවුණා. ඒ කියවගේ ඒ කියන භාගෙට ඒ කියගෙන යනකොට මට භාගෙට කියන්න පටන් ඒකල පටන් ගත්ත දේ කන්ටිනියු කරන්නත් ඕන නිසා කියන්න වුණා. නමුත් මට ඒක සෑහෙන විදිහට සිත් සැවුරක් ඇතුලේ දැවෙන ගතියක් මම මේ කරන්න වැරද්දක් කියන දේ මට හොඳට තේරෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට තේරෙනවා මෙතන අනුශේධ ධර්මේ ක්‍රියාත්මක වෙන හැටි. අපි කොච්චර මේක සද කරගෙන වහගෙන යම් කිසි පාලනයක් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන ඉන්න මහන්සි ගත්තාන් ඒ වගේ දේවල් ඇතුලේ තියෙන චාර්ජ් එක නිසා මේ විදිහට මතුවෙනවා කියන එක හොඳටම පැහැදිලිවයි. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු කරනකොට හුඟක් වෙලාවට තේරෙනවා කොයි විදියට අපි අර පවස්සගෙන යන්නේ කැමැත්ත යම් යම් දේ සඳහා ඇති කැමැත්ත පැවැත්වෙන්නේ යකින් කොහොමද ඒක පැවැත්වෙන්නේ කියන එක හුඟක් වෙලාවට තේරෙනවා. හුඟක් වෙලාවට දැන් ලංකාවේ සිද්ධ වෙන දේවල් මේ පසුගිය කාලේ සිද්ධ වෙච්ච ගම් වතුර තත්ත්වය බලන්න කියලා හරිවත් නැත්තම් මේ ළඟදී යම් ස්ථානයක යම් ගින්නක් ඇති වෙලා වෙච්චලා බහනයක් ගැන ආරංචි වුණා මේක බලන්න හරි ඒ විදිහට හිත ඒ දේවල් වලට ඇත්තටම බලනකොට සමහර විට මේ මිනිසුන් රිච් මේ විපතක් ගැන හිතත්ත යනුකම්පාව කියන එක හරහා අපි කාම අරමුණු වලට යන වෙලාවල් තියෙනවා. ඒක බලන්න පටන් ගන්න ඉතින් ඉන්නවෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තේරෙන්නේ හොඳට තේරෙනවා කොහොමද මේ අපි අනුශය ධර්ම පෝෂණය වෙන්නේ මේ පොඩි අවස්ථාවක් ඇති ඒවට නැවත ගිහිල්ලා නැවත නැවතත් වෙන්නේ. ඉතින් හිතන විදිහට අපි කියනවා නිතරම ආයත සංවරය කියලා කියන්නේ හරි අද මට මේ විදිහ වැරද්දක් සිද්ධ වුණා මගේ අතින් නොකෙවිය යුතුයි කියලා මම හිතන්නේ මගේ වැලිය සිස්ටම් එකට. එහෙමත් නැත්නම් මම වටිනාකම් දීලා මේ පද්ධතියට අනුයාත නොවන දෙයක් මගේ සිද්ධ වුණා කියලා හිතනවා මම ඉදිරියට කරන්නේ නැහැ කියලා යම් කිසි සංවර වීමක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ඒකෙන් කියන්නේ ඇත්තටම අර අනුශය ධර්ම පෝෂණය වෙන්න ඊටකට නොදින එක. එතකොට මේ සංඥාවට මම ඒවට මේ ප්‍රපංච වලට යන්නේ නැතුව ඒ එතනින් නවස්සන්න. ඒ ගැන මගේ අභිනන්දනයක්. එමත් ඒ ගැන වැඩි පිළිගැනීමක්, ඒ ගැන හොඳ නරකීමක්, යාළු මිත්‍රයොත් එක්ක කතා කිරීමක්, ටෙලිෆෝන් කරලා කීමක්, ඒ වගේ දේවල් අඩු කර ගන්න පෞද්ගලිකව ලොකු සටනක් යෙදෙනවා. මේ ඒ විදිහට තමයි දෛනිකව කටයුතු කරන්නේ. ඉතින් මම හිතනවා අපි හැමෝටම කියන මූලික ප්‍රශ්නේ තමයි අර දිස්ථානසේ කියන සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න තමයි මහා වෙන්නේ හැමෝම වගේ අපි මේ ධර්මය අවබෝධ කරගෙන. ඉතින් අපිට අර විපාකේ හැටියට දකින්න බැරි වෙන සැනදී ඒ විපාකේ අල්ලගෙනම අපි නැවතත් ඒක කර්මාශ්වාස කරගන්න හේතු හදනවා, අනුශය පෝෂණය කර කර. ඉතින් ඒ ටික අභ්‍යන්තරයෙන් දකින්න ධර්ම උත්සාහයේ තමයි වර්තමානයේ යෙදී ඉන්නේ කියන එකක් මතක් කරන්නේ මං හා ડોක්ටර් මාධව තියම එන්නම්. ඊට පස්සේ අපි සාර්ථකයි ගන්න සතිය සමාධිය මෙලා වැස්සටන අවස්ථාවක් ගන්න තමයි මම හිතේ තියෙන දරුවත් මහත්මයා දැක්කලා සම්මයි. හැමෝටම දේවල් සරණයි. මම හිතන්නේ අද හොඳ ප්‍රතික්ෂේපයක් ගියා අපි කොතන බොහොම අපි මේ තම පොඩි දෙයක් මතක් කරලා දෙන්නවා. අර දිලුක් මහත්තයා කිව්වා අර මානෙ අඩු කරගන්න යනකොට ඒ වගේ තමන්ගේ දේවල් ඇති කරගන්න හදනකොට මේ තමන්ට ඒවා වැඩි වැඩියෙන් එනවා කියලා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මම මගේ දරුවට ගොඩක් ආදරෙයි. එතකොට මම භාවනා කරන්න මුල කාලේදී භාවනා කරගෙන යනකොට මම දෙක් ඉස්කෝලේක භාවනා කරගෙන යනකොට මට වෙන්නේ මොකද්ද මෙන්න මේකත් දිස්කුණුකයක් කියලා අර තමන් ආදරය කරන ළමයාට එයා මොකක් හරි වැරද්දක් කරොත් එයා මගෙන් ඉදිරි හිතේ නැත්නම් අන්න මට දැන් අර ඉස්සර තිබිච්ච අර සුබයි කියන සංකල්පය මේ මගේ කෙනෙක් කියන සංකල්පය මට දැන් අඩුවේගෙන මගේ භාවනාව ජීවුන වේගෙන යනකොට මේ ඉදේ අඩු වෙලා යනවා. අන්න එතකොට මට වෙන්නේ මොකද්ද මගේ අර තරහ කියන එක මෙයා මට බාධා කරනවා, මෙයා මගේ භාවනාවට බාධා කරනවා කියන එක වගේ දෙයක් Tamanට මතුවලා එනවා. හැබැයි මේක වරදක් නෙවෙයි. මොකද Tamanගේ එන්න දිටිය කැපෙන නිසා මේ අපි අතරමැද යන ගමනක තමයි මේ යන්නේ. ඒක නිසා ඒකට මේ කම්පා වෙන්න එපා. ඒවා ඉතිපිලා එන්න දෙන්න. මොකද Tamanගේ දිටියෙන් Tamanට මේවා පිළිබඳ සුබයි සුකයි නිත්‍යයි ආත්මයි කියන ගත දේවල් කැපිලා යනකොට තමයි මේ දේ වෙන්න ගන්නේ. ඒක නිසා ඊයේ දෙකටම මේ වෙන්න දෙන්න. හැබැයි උතන කවදයක් තමයි මමත් ඉන්නේ දුකේ, මෙයත් ඉන්නේ දුකේ කියලා අර මෛත්‍රිය අප්‍රමාණයට තමන්ගේ අපි හැමෝම ඉන්නේ දුකේ, විපුදුනානම් දුකේ ඉන්න කියන දේ තමන්ට වර්ධනය කරගන්න පුළුවන් නම් මෙන්න මේ කතාව මේ අඩුවේගෙන යනවා. ඒක තමයි මේ අපි හැමෝම ඉන්නේ මෙයාම මෙයත් ඉන්නේ දුකේ, මමත් ඉන්නේ දුකේ. මෙයා කරන හැම දෙයක්ම කරන්නේ එයා හොඳයි කියලා හිතලා. මට මේ දේවල් දකින්න මම ඉපදිලා තියෙන්නේ මෙන්න මේ මම කරපු සංසාරේ කරපු මේ අකුසල කර්මයන් නිසා කියන එක තමන්ට හේතු ගන්නන්න පුළුවන් නම් හැම කෙනාම කෙරේ අප්‍රමාණව මෛත්‍රී කරගන්න පුළුවන් නම් අන්න ඔය කතාව අඩු වෙලා යනවා. ඒක තමයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ. අනිත් එක තමයි දැන් මෙතන කතා කරලා අපි අනුශය ධර්මයෙන් මතු කරලා දෙන විදිය බොහොම හොඳයි. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න, අනුශය ධර්මයන් දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ලෝකේ, මේ මිනිස් ලෝකේ. අපි සංසාරේ මේක මිනිස් ආත්මවල හිටපු අනුශය ධර්මයන් විතරයි අපිට මේ අවස්ථාවේදී මතු කරගන්න පුළුවන්. අනික හොඳට මතක තියාගන්න, අපිට මිනිස්සෙක් වෙලා ඉපදිලා ඒ අනුශය ධර්මයන් අපිට විපාක දෙන්න හැකියාව තියෙන මේ මිනිස්තලයේදී තියෙන අනුශය ධර්මයන් ටික විතරයි අපිට උනුප්ප ගන්න පුළුවන් මේ ආත්මෙදී. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ 31 කලෙම අපි නිතරම කතා කරන මේ 31 කලෙම අනුශය ධර්මයන් අපිට උනුප්ප ගන්න බෑ මේකෙන්. ඒක නිසා තමන්ගේ දික්තියෙන් තමන්ගේ දික්තිය තමයි මේ 31 කලෙ තියෙන මොනවා හෝ රූපේ වේවා වේදනා වේවා සංඥා වේවා මෙන්න මේ 31 කලෙම තියෙන දේවල් වලට මම ඒවයින් අයින් වෙනවා කියන්නේ ඒ කියන්නේ අනුශය ධර්මයේ උනුප්පල අරගෙන උල්පරාලගෙන ඒක නැති කිරීමට වඩා මෙන්න මේ තමන්ගේ මේ පිළිබඳ තියෙන පැවැත්ම පිළිබඳ අපි කතා කරා මේ ජීවිතය පිළිබඳ මේ මොනම ලෝකික ඉපදුණා ඒ ඉපදීමක් තියෙනවා ඒ ඉපදීම තුලින් විපරණාමයක් තියෙනවා ඒ විපරණාමය වෙලා මේ කිසිම දෙයක් නිත්‍ය වශයෙන් මට පවත්වන්න බෑ කියන එක තමන් මොන අනුශය ධර්මය වුණා පවත්වන්න බෑ කියන එක තමන් හොඳට වටහා ගන්න ඕන මේ මිනිස් ලෝකයේ ඉඳන් මේ අනුශය ධර්මයන් උලුප්පලා ගන්න විතරක් මේ උත්සාහ කරන්න එපා මේ උත්සාහය තමන්ට මේ තමන් මේ තව ගමනකට මම කියන්නේ ඉවර කරගන්න බෑ කියන එක ඒක නිසා අනේ ඒ ටිකත් හොඳට මතක තියාගන්න අර ජනතුමාත් අපිට කළු දුන්නා වගේ මේ වර්තමානයේ මේ මෙතන අර මජ්ජි සූත්‍රය කියනවා වගේ අපි මොනවා හරි දෙයකට ක්ලික් වෙලා ආවනම් ඒක අපි අතීතයක් නිසා හෝ අනාගතයක් පැතීම නිසා තුලින් තමයි මේ අනුශය ධර්මයෙන් අපි උස්සලා ගන්නෙ. අන්න මෙන්න මෙතන වෙන්නේ මෙන්න මේ මෙතන දැන් මේක අපිට අවබෝධ කරගන්න බැරුව මේ විඥාන දෙකක් එකට එකතු කිරීම තුලින් ඒක නිත්‍යභාවය අපේ හිතේ ඇති වෙන නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ මට වෙන්නේ කියලා අවසකවි අවබෝධ වුණොත් අන්න ඒක තමයි දිනුම. බොහොම කාල වෙලා ගත වෙලා තියෙන නිසා මම සතිසුමට නම් මේ තවත් ප්‍රශ්න නැත්නම් අපි මේ ධර්ම සාකච්ඡාව නිමා කරන්න සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි. අපි අනුශේ ගැනගෙන ගත්තා. අනුශේ හාර උත්සව බලන්නට වඩා අනුශේ මේචල් කරගන්න කොහොමද කියන සමුගෙන ගත්තේ හැමෝටම පින් සම දිනා. ඉන්ද්‍රිය සම්වරය අවශ්‍යම වගේ ඉන්ද්‍රිය සම්වරයත් අවශ්‍යයි. අනුශේ අපිට තේරෙන්නේ වා අනුශේ අර ආශ්‍රව හැටියට තම අපිට අත්දකින්න පුළුවන් දෙන්නේ. ඒවා ඊපස්සේ පෝෂණය වෙන්නේ තේකින්. ඊළඟට තමන්ට තේරෙන හැටියට අපි කියන දාතා කොහොමහරි අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන දකින්නටම ඒවා ඊපස්සේ දුක්ඛ වශයෙන් දකින්නටම වෙනවා. අනත්තවස්. since අපි ආජීවස්තම් තසීදේ තව වැඩිපුර තමන්ගේ ආත්මේ පවරා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා කොයි කතත් කලින් ජනත් අපි අදහසක් ඇති කරගන්න සම්මා සම්බුද්ධ සරණයි අපේ සිත් පිරිසිදු පිරිසිදු නිර්මලයි පිරිසිදු සිතින් කියන දෙහම් පැතුම් අධිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි ඒ නිසා යාලුවකවත් සිටින් මේ අධිෂ්ඨාන කරමු මේ ජීවිතේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒකාන්තාව මෑනියන් කායික මානසික වශයෙන් සුපත් බව ලබත්තා පියානන්ද පරමෝ යහපත දකිත්වා ඒ කුසල චේතනා එලෙස මතු මේ චේතනා බලවත් හේතුවක් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා දානික දීපේත්මීදී ඇති වෙන කායික මානසික දුක් තුන ගැටළු වේදනා අනන්තය ප්‍රමාණයි ඒවා නැගින මත වෙන තරම තීවාත සතිමත් මුහුණ දෙන සංචිත්ස ලැබේ අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාංශව ධර්ම සේවයක් සිදු කරන සඳහා අපේ සිත්තු සද්ධා විදිත සත් සමාධි ප්‍රඥා ගුණ දහම් මොහොකරාගොස් අනුසාන්ත සුඛේ නිබ්බාණේ අවබෝධ වේවා අපි අදිෂ්ඨාන කරමු වගේ ගෞරවනීය තථාගතයන් වහන්සේට සම්යක් සම්බුද්ධයන් වහන්සේට උන්වහන්සේ ගිය ප්‍රමාණ ධෛර්යය ඒවා මතක් කරගෙන උන්වහන්සේට කෘතඥතා පූර්වක ප්‍රණිපාත කරමු, වන්දනා කරමු, නමස්කාර කරමු. සම්මා සම්බුද්ධාන වහන්සේට නමස්කාර වේවා. බුදු සරණයි, කල්යාණ මිත්‍රයෝනාට පින්, ගුරුවරයෙකු මෙහි නැහැ. අපි අපිම හොයාගෙන අපි යමු. සම්මා සම්බුදු සරණයි. ඊළඟ සත්‍යයක් සාකච්ඡා කරමු කියන ගුරුවරයෙකු පිළිමා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දේශනා පටිගත වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ජයන්ත මහත්තයා, දිලුර මහත්තයා වගේ කවුරු හරි මට ඒක එවන්න. ඒ පටිගත කිරීම පොඩි සැකයක් තියෙනවා.